2016 වසරේ දෙවැනි මාසේ 18 වෙනිදා භාවනා වැඩසටහන. මම දේශකෙක් නොවේ. මුලින්ම මම කියලා දෙන්න ඕන පින්නතුන්ට මාව දේශකෙක් හැටියට පිළිගන්න එපා. මම දේශකෙක් නොවේ. දේශකෙක් කියනකේ අදහස ඔහු පෙර කවුරු හරි කියපු දෙයක් ප්‍රකාශනය කරන පූජ්‍යලය. ප්‍රවෘත්ති ප්‍රකාශකයයි නේද? මේ ශ්‍රී ලංකා ගුවන් සංස්ථාවේ සේවය. දැන් වේලාව 10:30යි. ප්‍රවෘත්ති සිරස්තල කියලා කියනවා. ඒ වාගේ අර තියෙන තැන්වල නම් කීකිය ඒ තියෙන දේවල් ප්‍රකාශනය සංස්කරණය කරපු දේවල් ටික ප්‍රකාශනය කරනවා. යාද කියන දේශකය කියලා. ඒ නිසා මම දේශකෙක් නෙමෙයි. එතකොට කවුද කියලා අහන්න පුළුවන්. කවුද කියන එක මම කියන්නේ. කවුද කියන එක ඔබ අඳුන ගන්න. මම එතෙන්ට හිස්තන කියලා තියෙනවා. අඳුන ගන්න අයට ඒක හඳුන ගන්න පුළුවන්. ස්තනක් මම කවුද කියන එක. ඒ නිසා අපි මේ විදිහට කල්පනා කරමු. අපේ මනස අපි පාලනය කරගන්න තමයි මේ හැම දෙයකින්ම උත්සාහවත් වෙන්නේ, උත්සාහ කරන්නේ. මෙන්න මේ විදිහේ මාතෘකාවකින් පටන් ගන්න කියලා අපි හිතුවා. තමන්ගේ ගෙදර නොවනවා මහත්ය විසින් පාලනය කරන්න ගියොත් ප්‍රායෝගිකව වෙලා තියෙන දේ මට කියන්න බලන්න. පාලනය කරගන්න බැරිම කෙනා බවටපත් වෙනවා තමන්ගේ නෝනා. මහත්ය පාලනය කරන්න ගියොත් මොකද වෙන්නේ? පාලනය කරගන්න බැරිම කෙනා බවටපත් වෙනවා තමන්ගේ මහත්ය. මේ ලෝකය පාලනය තුළ පාලනය කිරීමට උත්සාහ කරන තැන තියෙන දෝෂය කවුරුත් දැක්කේ නැහැ. දැක්කේ බුදුහාමුදුරුවෝ. ඔබේ මනස ඔබ පාලනය කරන්න ගියොත් ඔබට මොකද වෙන්නේ? පාලනය නැති එකම දේ බවට පත් වෙන ඔබේ මනස. එහෙත් ඔබ දැඩි මතයක ඉන්නවා. එහෙනම් කොහොමද අපේ හිත අපි පාල හදාගන්නේ කියලා? කොහොමද අපේ හිත අපි සංවර කරගන්නේ කියලා? කොහොමද අපි අපේ සිත පාලනයට පත් කරගන්නේ පාලනය කරන්නේ නැතුව? අන්න බුදුරජාණන් වහන්සේ සොයාගත්ත අරුම පුදුම ආශ්චර්යමත් ධර්මය ඔබට හිතන්න බැරි පැත්තකින් බුදුරජාණන් වහන්සේ ලෝ දුටුවා. නොසිතන පැත්තක ඔබ ඔබට අවශ්‍ය කරන පිළිතුර තිබුණා. ඔබ හිතන්නේ පාලනයෙන් පාලනය කරන්න පුළුවන් කියලා. පාලනයෙන් පාලනය කරන්න බැරි බව ප්‍රායෝගික ලෝකයේ දිහා බලන්න. ඔබවත් තව කවුරු හරි පාලනය කරන්න ගියොත් එහෙම ඔබටම තේරෙනවා ඔබ පාලනය වෙන්නේ නැහැ කියලා. ඒ නිසා පාලනයෙන් නෙමෙයි පාලනය කරන්න පුළුවන්කම තියෙන්නේ. ගොඩාක් අය මනස පාලනය කරන්න ගිහිල්ලා පස්සේ කියන්නේ මොකද? මට පාලනය කරගන්න බෑ. තව දැඩි වෙන්න පටන් ගන්නවා පාලනය කරන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? තව පාලනය වෙන්නේ නැහැ. ඊට වැඩි දැඩිව මනස පාලනය කරන්න ගියොත් ඔබට සිද්ධ වෙනවා දැඩි පීඩනයක් තමන්ගේ මනසට එල්ල කිරීමේ වරදට අංගොඩ මාස 6ක් විතර වෙහෙත් ගන්න. තේරුණා නේද? දැඩි බව තුළ පාලනය කියන එක ඇතිවෙනවා. බුදුරජාණන් වහන්සේ දුටුවා මේ කර්මය ක්‍රියාවලිය පාලනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. පාලනය කරන්න යන තැන පාලනය නොවන අසංවර වෙන දෙයක්. ඔබට සරල උදාහරණයක් කියන්න. දිය බඳුනක් තියෙනවා වතුර බේසමක්. ඔබ මේක පාලනය කරන්න, මේක චලනය වෙනවනේ පොඩි දිය රැල්ල නගිනවා, පාලනය කරන්න ඔබ මෙහෙම අත දානවා. මොකද තව චංචල වෙනවා, නොයෙකුත් ක්‍රම උපාය යොදනවා. ඒ ක්‍රම උපාය යොදන හැම මොහොතකම ඒ දිය චංචල වෙන පටන් ගන්නවා. ඔබේ මනසත් එහෙම, ඔබ පාලනය කරන ගන්න හැම උත්සාහයක්ම නිෂ්ඵල වෙලා, ප්‍රියර්ථ වෙලා, තමන් සිතන දේ නොලබා නොසිතන දෙයක් සිද්ධ වෙනවා. ඉතින් මේ පුහුදුන් ලෝකේ මිනිස්සයට හැමදාම සිද්ධ වෙන දේ, පතන දේ නොලබෙන, සිතන දේ නොලබෙන, අපේක්ෂා කරන දේ නොලබෙන තත්ත්වයක් ලෝකේ තියෙනවා. මේ ලෝකේ හැම මිනිස්සෙක්ම හොයන සැප දුක හොයනවද? කවුරුවා කිසි කෙනෙක් හොයන්නේ දුක. හැම කෙනෙක්ම සවන් සැප. හැබැයි පතන දේ නොලබන අය බවට පත් වෙලා තියෙනවද නැද්ද? 99.9%ක්ම ලෝකයේ පතන දේ නොලබන අය බවට පත් වෙලා තියෙනවා. අපිට වෙනස්ම පැති කඩකි බලන්ට බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලේ. ඒ දෙස අපි බලන්න පුරුදු වෙන්න ඕන. මට අතීත ප්‍රවෘත්ති කිසිවක් අවශ්‍ය නැහැ. පාලිත් ඕනේ, සංස්කෘතත් ඕනේ, ඉංග්‍රීසිත් ඕනේ, සිංහලත් ඕනේ, මුකුත්ම නැතුව මට කතා කරන්න පුළුවන්. මේ මාගේ භාෂාව සිංහල නොවේ. මාගේ භාෂාව සිංහල නොවේ. මම කතා කරන්නේ මේ සිංහල නොවේ, දෙමළත් නොවේ, ඉංග්‍රීසි සංස්කෘත පාලිත් නොවේ. භාෂාවකින් තොරවයි මාගේ ආමන්ත්‍රණය ඔබට. ඔබටත් මේ භාෂාවකින් තොරව හඳුනාගත හැකි නම් ඔබ තමයි නිවැරදිම ධර්ම ශ්‍රවණය කරපු තනත්තා තනත්තිය. පැහැදිලිද? ඔබට තේරුණාද ඒ කාරණේ? භාෂාවකින් තොරව දේශනාවල මේ දේශනය ඔබට භාෂාවකින් තොරව ඇහුම්කම් දීමට ශක්තියක් ඇති වෙනවා. ඒ තමයි නිවැරදිම ශ්‍රවණය. මේ විලම්භීත, මේ පිස්සු කතා කොහෙන්ද ඇහිලා තියෙන්නේ? කොහොමවත් ඇහෙන්නේ නැහැ. බොහෝ වෙලාවට මේවා මේ නාමික විවාහරක නමින් ඇබිලිවිටි ආනන්ද කියන ස්වාමීන් වහන්සේගෙන් තමයි ඇහෙන්නේ. ඉතින් ඔය ගැන ටිකක් ගැඹුරින් ඔබ තේරෙන, ඔබට තේරුම් කළා දෙනකන් තේරෙනකන් ඉන්න එපා. තේරුණානේ? මේ එකක්වත් ඔබ හිතනවද මේ නිෂ්ඵල වැඩකට නැති දේවල් කියලා? මේක වචනයක්වත්. ඔබට හැම උපකාරයක් පිණිස පවතින වැලක් හැදෙද්දී ඒ වැලට ඉපලක්, දර ඉපලක් ඉන්දනවා. වැඩකට නැති දෙයක්ද නේද? ඒකට උපකාරකයි. වතුර ටිකක් දානවා උපකාරකයි, පොර ටිකක් ලං කරනවා උපකාරකයි, වේලෙනවට තනකොළ ටිකක් එකතු කරනවා උපකාරකයි, පොල්ලෙලි ටිකක් මල් පැලයකට දානවා ඒක උපකාරකයි වගේ මේ හැම දෙයක්ම උපකාරක ධර්ම. එහෙමනම් මේ ගැඹුරු ධර්ම කරුණෝස්සේ තමන්ගේ විමර්ශන ඥානය, සම්මර්ශන ඥානය දියුණු කරන්න ඕන. වෙන තැන්වල දේශකය පුරුදු කරලා තියෙන්නේ ඔබ කුටියේ වාඩි වෙන්න මම ඔක්කොම කියා දෙන්නම් නේද? පාලිත් කියලා සිංහලටත් පරිවර්තනය කළා, ඒකේ කාලත්‍රයත් කියලා දීලා, ව්‍යාකරණය කියලා, උක්තේ ආඛ්‍යාතයත් කියලා දීලා ඔක්කොම ශාසන කරන මෙහෙ කියලා දෙන්නේ. එනේ ඔබට සම්මර්ෂණය තුලින් තේරුම් ගන්න. එහෙම කියලා දුන්නයි කියලා කිසි වැඩක් නැහැ. ඒක හරියට ළමයට බයිසිකලේ දෙන්නේ නැහැ. තාත්තා හැමදාම බයිසිකලේ පැදලා පෙන්නනවා. තාත්තා හරි හපන්නේ තාත්තා බයිසිකලේ පැදලා පෙන්නන ළමයින්ට බයිසිකලේ දෙන්නේ නැහැ. හැබැයි කවදාවත් ළමයා බයිසිකල් පදින්නේ නැහැ. කවුරු හරි හැමදාම එනො හොඳ රස ආහාරයක් ගේන කාටත් පේන පැණි ටිකක් අලාගෙන කිරි ටික හොඳට කනවා. ඕගොල්ලන්ට පේන්න. එයා කිරි ටික කාලේ යනවා. ඔබට කිරි රස දැනුණාද? තලු මර මර ඉන්නවා. ඉතින් ඒ නිසා ඔබ මේ කිරි කණ්ඩ අනුභව කරන්න බයිසිකලේ පදින්න ප්‍රායෝගික වෙන්න තැනට නැට. හැබැයි ඒක පොඩ්ඩක් රස මදි. අර වගේ රස නැහැ. මොකද පොඩි කැපවීමක් කරන්න ඕනේ. කැපවීම තුළ හැබැයි ඔබ දවසක විශාල උදානයක් සතුටක් ප්‍රකාශයට පත් කරනවා නියතයි. වෙන අයට ජීවිත කාලෙම ගිහිල්ලා උපුත්ම නැතුව අවසාන කලකිරීම විතරක් ඉතුරු කරගෙන මැරෙන ලෝකේ පන්සල්වල මිලතල දරලා සේවාවල් කරලා අවසාන හාමුදුරු කෙරෙහිත් කලකිරිලා මේ පස්සේ හාමුදුරු ඔක්කොටම බැලමැන ඉන්නවා ගෙවල් වලට වෙලා. එහෙම තත්ත්වයක් ඇති කරගන්න උවමනා නැහැ. මේ ධර්ම මාර්ගයේ දෙන ඔබට පුළුවන්කම තියෙනවා මේ ධර්මය අවබෝධ කරගන්න, ප්‍රත්‍යක්ෂ කරගන්න. ඒ නිසා ඔබ සොයා යන්න ධර්මය, ඔබ සොයා යන්න සත්‍ය, ඔබ සත්‍ය ගවේෂකයෙක් වෙන්න. ඔබ හොයන්න එපා වෙන කවුරුවත්. ඔබ හොයන්නේ ධර්මයයි ඔබ හොයන්නේ. ඔබේ තියෙන ගැටලුවට විසඳුමයි ඔබ සොයා ගන්නට ඕන. ඔබට සාංසාරික බය තියෙනවද? මරණ බය තියෙනවද? ව්‍යාධි බය තියෙනවද? ඒවා ඒ සියල්ලගෙම මේ බයවලින් නිදහස් වීමේ ක්‍රමවේදයයි ඔබ මේ සොයන්නේ. පැහැදිලිනේ? අපි මුලින්ම මතක් කළා ක්‍රියාව තුළ ඔබගේ සැනසෙල්ල දුරු වෙනවා, පාලනය තුළ පාලනය නැති වෙනවා කියලා. එහෙමනම් අපි දැන් මේ දේශනේ අසා සිටි අපි කුමක්ද ගත යුතු ක්‍රියා මාර්ගය? ක්‍රියා මාර්ග නැත. දෙපයින් නිර්වාණයට යන්න හැකි වාගේම දෙපයින් යන්න මාර්ගයක්ද නැත. අසංකතයි, අවේදීතයි, අකාලිකයි, නිරෝධ සහගතයි. කොහේ යන්නද? අකාලිකයි කියපේවා ඔය අසංකතයි කියන ඔක්කොම සංකේතවලට කාලයට පුතජන කෙනා පැහැදිලි කරද්දි දානවා. අපිට එහෙම අවශ්‍ය කරන්නේ නැහැ. අපි ඒක කාලයට දාන්නේ නැහැ. අකාලිකයි කියන එක කාලයට හදන්නේ නැහැ. අකාලිකයි කියන එක හදලා තියෙන්නේ කොහොමද? හැම කල්හිම නිවන් දකින්න පුළුවන් කියලා. එතකොට කාලයට දාලා. ඒක තමයි පුතඥන බවත් එක්ක තියෙන පැහැදිලි කිරීමේ තියෙන දුර්වලතා. හැම කල්හිම නිවන් දකින්න පුළුවන් තමයි. අකාලික නිසා. අකාලික කියන්නේ හැම කල්හිම කියන එක නෙමෙයි. කිසිම කාලයකට හසු නොවන නිසා. ඒ ඔය පැහැදිලි කිරීම පැහැදිලි කරන් තියෙන්නේ මේ මෙහෙට පැමිණෙන පින්නතුණු විතරයි. අගේට බුද්ධ වචනේ හොඳට කියනවා. කොයි වගේද? මෙන්න මේ වගේ. හතර ගන්නවා අන්ධ කෙනෙක්. ආ මේක පොඩ්ඩක් හතරස් වගේ දිගයි පොඩ්ඩක්. හොඳයි. මේ පොඩ්ඩක් පොඩ්ඩ මෙහෙම gediyak වගේ තියෙනවා. ඒ ඔක්කොම කියනවා. කියලා මේකේ පාට මොකද්ද? පාට නම් ඒක මොකක් හරි හරතු පාට වෙන්නේ නැති. කියලා අනුමානෙන් කියනවා. ඉතින් අර ඔක්කොම ටිකක් කියනවා. දැන් අපේ ඉන්න ඉතාම ගෞරවනීය සාමින් වහන්සේලා ඉන්න මට වඩා ඉතාම හොඳට ඒ ශාස්ත්‍රීය පාලි සංස්කෘත පිළිබඳව විශාරද ඥානයක් ඇතිව අනේ උන්වහන්සේලාගේ විග්‍රහය ඒ වගේ කියන ගොඩක් දේවල් කියන මේ හැඳ ඔක්කොම කියලා මේක පාට කියන්න කිව්ව තැන වරද්ද ගන්නවා. හැඩය හරියටම කියන්නත් බෑ. ඉතින් එයාට හිතන ටිකක් තමයි. ඒ ඔක්කොම උන්වහන්සේටම අනුමානයි. ටිකක් දුර මෙහෙම නිර්වාණ මාර්ගය යනවා. ආයි ගටිකාර බ්‍රහ්මයාගේ පැත්තට යනවා. ආයි බ්‍රහ්ම ලෝකේ යනවා. ආයි වෙන වෙන මොනවා හරි අවිද්‍යාත්මක පැති වලටත් යනවා. කියලා තියෙන්නේ මොකද්ද? ඒවා තර්කානුකූලව හොඳට ඉතින් ඇත්ත වගේ කියලා දෙන මොකද අනිත් අය අන්ධයෝනේ පේන්නේ නැහැනේ. ඉතින් අන්ධයෝ අන්ධ සමූහයට කියනකොට ඒක කිසි ප්‍රශ්නයක් නෑ. අන්ධයෙකුට අන්ධ සමූහයක නායකයෙක් බවට පත් වෙන්න පුළුවන්. මොකද අනිත් කෙනාට පේන්නේ නැනේ. පෙරුණොත් තමයි ප්‍රශ්නේ. ඒ නිසා මේ ඇස් දල්වාගත්ත සම්මාදිට්ඨියෙන් අවදි වෙච්ච කෙනෙකුගේ අනුශාසනය ඕන. දැන් සමහර සායන්නහන්සලා ඉන්නවා මේ ජනප්‍රිය වෙන විදියට ගොඩක් දෙනා පිළිගන්න විදියට දේශනා පවත්වන්න කවියට ආසනම් කවියක් කියනවා. අනිත්‍ය වැඩිපුර දුක ගැන කියන දුක ගැන කියනවා. පිළිකුල්ලට කැමති නම් මේවා ප්‍රතික්ෂේප කරන්න ඕන පින්නතුනේ කියලා ඒ විදිය බණ කියන ඒවා හදාගන්න. එහෙම නෑ මට එහෙම අවශ්‍ය නෑ. මම කියන්නේ මම කියන්නේ ඇත්ත වශයෙන් බණ. මම ස්වභාව ධර්මයට එකතු වුණාම ස්වභාව ධර්මයේ මතින් ඔබට යමක් පවසාවි. ඒ පවසන එක මං හිතින් මම කියන්න කැමති. මම බපල් එකක් අර තියෙනවා. බපල් තියෙනවා අර බපල් එකක් වගේ. ඒ කියන්නේ බපල් එකක් කවදාවත් හිතලා මුකුත් කියන්නේ නැහැ. කොහෙන් හරි එන එකක් තමයි. එහෙන શબ્දයක් තමයි එලියට දාන්නේ. ඉතින් ඒ වගේ මම කැමති මම බපල් එකක් වෙන්න. මයික් එකක් නෙමෙයි. දේශකෙක් නෙමෙයි. අර හුදු බපල් එකක්. ඒ විශ්වයේ නද විශ්වයේ හඬ ඔබට ඇසෙයි. මට කිසිදු භාෂාවක අතීත ප්‍රවෘත්තියක් අවශ්‍ය නැත. හේතුව මා සජීවී වන නිසා. සජීවී නොවන කෙනෙකුට මතකයේ ඕන. මතක බණ තමයි ඔවුන්ගේ ජීවිතයේ බවට පත් වෙන්නේ. දැන් ඕන නිතරම මතක ඔළුව තියාගෙන ඉන්න ඕන, දරාගෙන ඉන්න ඕන, මතක් කර කර කියන්න ඕන. ඉතින් මටත් මතක බණ කියන්න පුළුවන්. මතක බණ කියලා කියන්නේ අර මැරෙන්න යනකොට කියන බණ. නමුත් අර ඔක්කොටම කියන්න වෙන්නේ මතක බණ. මතකය තමන්ගේ මතකයෙන් කියන නිසා මතක බණ. ඒ නිසා ඒ එසේ අවශ්‍ය නැහැ. ඒකට හේතුව ඇස් අරගත්ත කෙනෙකුට මේ වටපිටාවේ තියෙන කිසි දෙයක් මතක තියාගන්න ඕනේ නැහැ. පැත්ත හැරෙනකොට පේනවා. ඒ නිසා ඔබේ ගැටලුව මේ මොහොතේ දැකලා මේ මොහොතේ විසඳගන්නවා. ඒක තමයි වැදගත්. ඒ කාරණය තමයි ඔබ විශ්වසිත කරගන්න ඕනේ. ඔබ ඉගෙන ගන්න ඕන කිසිදු ආගමක් නොවේ. ඔබ ඉගෙන ගන්න ඕන ඔබව. ඔබ තමා. මම කියන්නේ කවුද? ඕක කරනවද අපේ බෞද්ධයෝ? ඒගොල්ලෝ බුද්ධ ආගම ඉගෙනගෙන ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ දන්නේ නැහැ මේ බුද්ධ ආගමෙන් කියලා දෙන්නේ තමාව ඉගෙන ගන්නයි මේ දේ අරගෙන කියලා. ඒක අරගෙන ඔළුවට තියාගෙන යනවා. වර බුදුහාමතුරු එපා කියන ඔරුව කරේ තියන්නේ. ඒක ප්‍රායෝගික කරගන්න. ඒ මේ අපේ අය කරේ තියන් යනවා ඒක. ඒ කියන්නේ මතක තියාගෙන ඉන්නවා. ඒක ඒක කැඩපතක් කරගෙන Taman දිහා බලන්නේ. ඒ බලන්න ඉගෙනවීමකුත් නැහැ. මොකද හේතුව හැමෝම අන්ධ පවුලේ සමාජිකයෝ. කෙනෙක්වත් ලේසියෙන් අස්සරගෙන කියන්න ටික දෙනෙක් ඉන්නවා. සාමෙන් වහන්සේලා දැන් පිවිදිලා ඒ ගැන සන්තෝෂයි. උන්වහන්සේලාටත් අර ගතානුගතික සහ අන්දානුකරණ ප්‍රතිපත්ති අයින් කරගන්න බැහැ. මොකද ගති පුරුදු වශයෙන් ඇවිල්ලා සජීවීකරණයකට එන ස්වභාවයක් නැහැ. ටික දෙනෙක් ඉතින් ඒ දෙන්නට ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ සන්තෝෂයි. ඒක වෙන්න ඕන. දැන් තේරෙනවා නේද? ක්‍රියාව තුළ පාලනය තුළ සැනසීම නැහැ. එහෙමනම් ආම්දරෝ කියන්නේ මේ ක්‍රියා නොකර ඉන්න, පාලනය නොකර ඉන්න, වෙන දේ බලාගෙන ඉන්න. මම එවැනි කතාවක් ප්‍රකාශ කළේ නැහැ. මම එතෙන්ට දාන්න එපා. අර පැත්තෙන් ප්‍රතික්ෂේප කරොත් ආන එහෙනම් ওই පක්ෂේ නෙවෙන අනිත් පක්ෂේ ආම්දරෝ ෂුවර් එකට. එවනේ දාන්නේ නේ. එහෙම දාන්න එපා. මම පක්ෂික නැහැ. පැත්තක නැහැ. දැන් ඔබට නොකර ඉන්න බලාගෙන ඉන්න මොනව හරි කිව්වද? ඒවා ගැනෙන්නේද පාලණයටයි. ඒ ඔබ හදාගත්ත විදිය ඔබේ පාලණය මා. මෙන්න මේ විදියට තමයි මේ පාලණය. හැම මොහොතකම පාලනය කරන්නමයි මිනිස්සු උත්සාහ කරන්නේ. හැබැයි මිනිස්සු විතර පාලනයක් නැති කෙනෙක් තව කෙනෙකුත් නැහැ ලෝකේ. මා විමසන්නේ ඔබගෙන් ඔබ ඇත්තටම හැම මොහොතකම ඔබේ සිත පාලනය කරගන්න නෙමෙයි උත්සාහ කරන්නේ. මොකද සරල උත්තරේ? ඔව්. ඒ පාලනේ නැතිම කෙනෙක් කවුද? මම තමයි. පාලනය කරන්න උත්සාහ කරන්නේත් මම, පාලනය නැති කෙනෙක් මම. එහෙනම් ආයෙත් අපි මොකද්ද කරන්න ඕනේ? ආයෙත් අහන්නේ ක්‍රියාව පාලනය. ආයෙ අපිට දෙන්න ක්‍රියාවක්, ආයෙ අපිට දෙන්න පාලනයක්. ඇයි? කරුමක්කාරයෙක්නේ. සංසාරේ ඉඳලා එන මේ කෙනා කවුද? කරුමක්කාරයෙක්. ඉතින් මං කරුමක්කාරයෙක්. මට කර්මයක් දෙන්න. මේ සමාජයේම එක්කෙනෙක් යනවා තනකොළ කපනවා කියලා යනවා. එයා කර්මකාරයෙක්. තව එක්කෙනෙක් ගෝතන් පත්‍ර කියලා යනවා කර්මකාරයෙක්. තව එක්කෙනෙක් ප්‍රෙදි පිළිවෙකනවා. එහෙනම් මේ හැමදේම හැම මොහොතකම එයාට ක්‍රියාවලියක් අවශ්‍යයි. ඒ පැවැත්ම තුළ ඒක මනස තුලත් එහෙමයි. මොනවා හරි චරිතයක කර්මකාරයෙක් බවට පත් වෙනවා. කිසි තැනක නොරැඳේ. අනාසව මේ ආශ්‍රවයන්ගේ මේ වාසස්ථානයන් වලින් නිදහස් වෙන. කිසිම ගෘහයක නොරැඳේ. බලන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරපු විදිය තුළ ඔබට මොනතරම් පාලනයක් ඇති වේද කියලා. පාලනය නොකිරීම තුළ පාලනය. සංවර නොකිරීම තුළ සංවරය. හැබැයි ඔය සංවර කරන්න උත්සාහ කරනවට වඩා මේ සංවර නොකර සිටිනවයි කියන ධර්මයේ ගැඹුරු බව තේරුම් ගන්න හරි අමාරුයි. පාලනය කරනවට වඩා මේ පාලනය නොකිරීමේ අපූර්ව දහම තේරුම් ගන්න අපහසුයි. මතක තියාගන්න, හාමුදුරුවන්ගේ දේශනේ සිංහල භාෂාවෙන් නොවන වග. විශේෂ ඥානයක්, බුද්ධියක්, අධිචිත්තයක්, අධිඥානයක්ින් යුක්ත සමන්විත පුජ්‍යලයකට පමණයි මේ දේශනා ශ්‍රවණය කරන්නට පුළුවන්. සාමාන්‍ය කනක් තිබුණු පමණින්, කම්බරයක් තිබුණු පමණින්, භාෂාව දන්නා පමණින් මේ දේශනාව අහුම්කම් දෙන්නට බෑ. කන ඉක්මවා දේශනා ශ්‍රවණය කරන්න ඕන. භාෂාව ඉක්මවා දේශනාව ශ්‍රවණය කරන්න ඕන. සිත ඉක්මවා සිතන්ට, නුවණ ඉක්මවා දකින්ට, දැකීම ඉක්මවා දකින්ට. කුමක්ද මේ ඉක්මවනවා කියන්නේ? අපට තේරුම් නැති ප්‍රශ්නාර්ථයක්. ඉන්ද්‍රියන් ඉක්මවනවා කියන්නේ කුමක්ද? තේරුම් නැති ප්‍රශ්නාර්ථයක්. ඉන්ද්‍රිය සාපේක්ෂිත සියලු කරුණු කාරණාවලට සම්බන්ධයක් නැති අවස්ථාවට තමයි ඉන්ද්‍රිය ඉක්මවීම කියලා කියන්නේ. බුදුන් දකින්න පුළුවන්, දහම් දකින්න පුළුවන්, සගුන් දකින්න පුළුවන් ඉන්ද්‍රියන් වසා දැමුවොත් පමණයි. එහෙම නැත්නම් ඉන්ද්‍රයන් ඉක්මවා දකින්න නුවණක් ඇති කරගත්තොත් පමණයි බුදුන් දකින්නේ, දහම් දකින්නේ, සංඝ දකින්නේ. ඉන්ද්‍රයන් තුල සිටියේදී කිසි කලක බුදුන් දහම් සංඝ දකින්නේ නැත. ඔවුන් දකින්නේ නාම රූප, සංකල්ප, දෘෂ්ටි දකින්නේ. බුදුහාමුදුරුවෝ කියන දෘෂ්ටිය, ධර්මයේ කියන දෘෂ්ටිය, සංඝරත්නයේ කියන දෘෂ්ටිය අරගෙන ගිහිල්ලා වැඩක් නැහැ. මේ දෘෂ්ටි අභිභවා පවතින තුරුණුවන් පරමාර්ථයෙන් අපි දකින්න ඕන, අවබෝධ කරගන්න ඕන. ඔබ ඔය දැනට ජීවත් වන මඩගොහුවේ කුණු වලේ අතු පැලේම ඉඳගෙන මේක දකින්න බෑ. ඔය කිලිට ඇඳුම් පන්නලා අතු පැලෙන් නිදහස් වෙලා ඔය තියෙන දේවල් ටික අතහැර දමලා අංගුපාංග ටික හට්ටි වලන් කොට්ට පැදුරු හැරමිටි පොල් කටු ඔය ඔක්කොම අතහැර දමලා නිදහස් විය යුතුයි. ඉන්ද්‍රියන්ට සාපේක්ෂිතව ධර්මය කියලවත්, ධර්මය අහලවත් මේ නිදහස ලබන්න බෑ. ඉන්ද්‍රිය සාපේක්ෂිතතාවයෙන් තොරව සිද්ධ කරලා තමයි මේක දකින්න පුළුවන්. මම බලාපොරොත්තු වෙන්නේ ඔබ මේක අසාගෙන ඉඳලා හොඳ දේශනයක් කියලා කියන එකට නෙමෙයි. හොඳින් අහගෙන ඉන්න කෙනෙක් බවට පත් වෙනවටත් නෙමෙයි. ලොකු කරුණු ටිකක් ඔළුවේ මතක තියාගෙන යන කෙනෙක් බවට පත් වෙනවටවත් නෙමෙයි. මේ කරුණු යථා අවබෝධය කරගන්නවට තමයි මම කැමති. ප්‍රශංසාවක් නොතුඹට කමන්නේ අයුක්ති සහගත අසාධාරණ ලෙස විවේචනයක් නොකොට සාධාරණ ලෙස විවේචනයක් කළාට කමන්නේ එහෙම කරන්න එපා කියන්නේ ලෝභය ද්වේෂය මෝහය මුල් කරගෙන අයුක්ති සහගත විවේචනයක් කරොත් එයාට ඒක හානිකර තත්වයකට පවතින ධර්මයට නිගා කිරීම සඳහා ධර්ම උත්සාහයක් ඇටේද කරුණාසිතින් තමන්ගේ ප්‍රශ්න විසඳ ගැනීම වැදගත්. ඔබ කොතනද සිටින්නේ? ඔබ කොතනද සිටින්නේ? සිටිය යුතු තැන පිරිසක් මෙතන සිටිනවා මට පේනවා. තමන් සිටිය යුතු තැන සොයන පිරිසක් මෙතන ඉන්නවා මට පේනවා. ඒ දෙකේ මොතරව සුපුරුදු පරිදි සිටින තැනම පෙර සිටින කට්ටියත් ඉන්නවා මෙතන. හේත්ව තේරුම් ගන්නකොට අනාගතයේදී සිටින්න තමන් ඕන තැන සිටිය යුතු තැන තමන්ගේ සොයා ගනිවි. තමන් අටලෝ දහමෙන් කම්පිත නොවන තැනක ඔබ සිට ගනිවි. පාලනය කළා ඇති කර ගන්න පාලනයක් නොවේ. ක්‍රියා කරලා යන ගමනක් නොවේ. පිටින් දෙයක් ඇතුළට ගැනීමක් හෝ ඇතුළෙන් දෙයක් පිටට දීමක් නොවේ. විසුරුවා හැරීමක් හෝ එකතු කිරීමක් නොවේ. සෑම ක්‍රියාවලියක් සමගම සෑම පැවැත්මක් සමගම සෑම මොහොතකම ප්‍රායෝගික කරගන්න පුළුවන් දහම. මේ වැරදි ඥාන දර්ශනය ඇති කරගත්තහම මේක අරගෙන බැරිය වාඩි වෙලා කරන්න ඕනේ භාවනා කියලා එහෙම එකක් නැහැ. ඇස් පියාගෙනද ඇස් අරගෙනද පවතින්න පුළුවන්. මකන්ද අවබෝධය ක්‍රියාවෙන් ලොව විසඳුමක් නැත. පාලනයෙන් ලොව විසඳුමක් නැත. පාලනය නොකර ඉන්න කියන කතාවක් කියලා නැහැ. ඒක හොඳට මතක තියාගන්න. පාලනයෙන් ලොව විසඳුමක් නැත. හොඳින් ඒ ධර්මයේ තුල ඔබ කිමිද බලන්න අර්ථය යථාර්ථය අවබෝධ කරගන්න. නිවන් අවබෝධය පිණිස ඔබ විශ්වවිද්‍යාල උපාධියකට කරන කැපවීම කළාද? ඕලෙවල් වලට කරන කැපවීම? ඈ කොච්චර කාලයක් ඉස්කෝලේ ගියාද? හැමදාම උදේට නැගිටලා මේ සපතු දාගෙන ඉස්කෝලේ යනවා. ආයි එනවා දුක් විඳගෙන. ආයි යනවා. මොකටද මේ? ඕලෙවල් ඒ ලෙවල් කරගන්න. අපි සති දෙකක් තුනක් විතරක් ඇවිල්ලා සය අවුරුද්ද දුෂ්කර ක්‍රියා කළා වගේ කියලා හිතන්නකෝ. අපි කරපු කැපවීම අතිශයින්ම මදි. පිළිගන්නද නැද්ද? අතිශයින් මදි. මේක විශ්වවිද්‍යාල උපාධි කෝටියකට වඩා වටින දෙයක්. එසක් ඒ වගේ කෝටියක් වටින දේ ඒ පමණක්වත් කැපවීමක් කළා. ඩකින්ව දැකපුවා එහෙම කැපවීමක් කළා තමයි දැක්කේ. ඔය තේරුම් ගත්ත කිසි කෙනෙක් මුලදී එහෙම තේරුමක් ඇවිල්ලා නෙමෙයි. මුලින් යන්තම් යන්තම් සංඥාවක් ඇවිල්ලා ආයි ආයි චුට්ටක් ඇවිල්ලා හම්දුරු පිස්සු කතාවක් කියන මොකද්ද දන්නේ. ආයි ආයි චුට්ටක් අහුම් කන් දීලා ආයි ආයි පොඩි පොඩි කළා. ඊට පස්සේ ටිකක් කැපවීමේ එක දිගට අහුම් කන් දෙන්න ඇවිල්ලා ඒ තේරුම් ගන්නවා. ඉන්ද්‍රයන් හයි මොයන්න කෙසේද කොහොමද කියලා එතු මේ ප්‍රශ්නයම. ඉතින් ඒක තමයි මම මේ හැමදාම දේශනා කරන්නේ. දැන් උදේ ඉඳලා දේශනය කරෙත් ඒක. ආයි දැන් මේ දිගට දේශනය කරන්නේත් ඒක. ඒක ඒ ප්‍රශ්නෙට තමයි උත්තරේ හැමදාම මේ ලබා දෙන වෙන දෙයක් නෙමෙයි. ඒ උත්තරේ ඔබ ඒක සවා ගන්න එක තේරුම් ගන්න. ඔබ නැගගෙන යන උත්සාහ කරන්නේ ලෝකේ තියෙන ඉහළම කන්දට. එවරස්ට් කඳ මුදුනට නගිනවා වගේ ඔබ මේ නගින්න උත්සාහ කරන්නේ ලෝකේ තියෙන ඉහළම කන්දට. ඒ කියන්නේ ඉහළම දර්ශන වේදයට. ඊට වඩා ඉහළ දර්ශන වේදයක් ලෝකේ නැහැ. තේරුණා? මේට වඩා ඉහළ දර්ශන වේදයක් ලෝකේ නැහැ. ඒ නිසා ඔබ ලෝකයේ ඉහළම කන්දට නගින්න උත්සාහ කරන කෙනෙකුගේ ඇඟට මොනතරම් ජවයක්, ශක්තියක් සහ බලයක්, වීරයක්, මානසික කැපවීමක් කරනවාද? එය කරන්නට ඔබ සූදානම්වද? එසේ නොවුනොත් මොකද වෙන්නේ? ඔබ මේ සංසාරයේ එන ඒ සැඩ පහරට ගසාගෙන යන දුකටපත් වෙයි. දුකින් නිදහස් වෙන්නට නම් එවරස්ට් කඳ මුදුනට නගින්න වෙනවා. දැන් අපි කියුවොත් අපි හිතන හෙට තව මාසිකෙන් ලෝකේ තියෙන විශාල ග්‍රහ කැබැල්ලක් යනවා. ඒක මුළු ඇමරිකානු මහද්වීපය තරම් විශාල ග්‍රහ කැබැල්ලක්. ඒක වැටෙනවා මේ ඉන්දියන් සාගරයට. දැනුම් දීමක් කරනවා. ඒකෙන් ඇති වෙන ජල ගැලීමෙන් බේරීමකට හැකියාව ලැබෙන්නේ එවරස්ට් කඳ මුදුනට ඇවි කෙනෙකුට පමණ කියලා. මොකද කරන්නේ? දේපල ටික ඔක්කොම විකුණනවා. විකුණලා එවරස්ට් කඳ මුදුනට නගින්න හදන්නේ. ගන්න කෙනෙක් එදෙත් දන්නේ නැහැ. කීගෙන හරි දීලා ඔබ වහාම මේ ක්‍රියාමාර්ගයට මාසයක් ඇතුළත වෙන වේ. ඒ වගේ ඊට වඩා දරුණු දෙයක් තමයි ජාති, ජරා, ව්‍යාධි, මරණ, දුක්ඛ, දෝමනස්සය ටික එනවා කියලා කියන්නේ අර ගහලෝකයෙන් කාලක් කැලක් කැඩිලා සුනාමියක් ඇති වෙනවට වඩා ප්‍රබල කම්පනයක් මිනිස්සෙක් තුළ ඇති කරන දෙයක්. ගහලෝකයෙන් කැලක් කඩවටනත් මැරෙනම එකනේ. එතකොට මේ ජාති, ජරා, ව්‍යාධි, මරණ වලින් ඇති කරවන්නේ මරණය. ඒ හැමෙහිදී ඔබ ඇති කරන කම්පණය මොනවා? ඉතින් ඒකෙන් බේරෙන්න තමයි මේ ධර්ම අවබෝධය අපි සිද්ධ කරගන්න ඕනේ. මගෙන් අහුවොත් එකපාරට හාමුදුරනේ 4යි 4යි කීයද? ආ 8යි නේ මහත්තය. 2යි 2යි කීයද? 4යි නේ කියලා මෙන්න මෙහෙම උත්තරයක් දෙන්න පුළුවන්. ඒත් මේ ලෝකේ තියෙන අද්භූත ධර්මයන් ගැන මම කොහොමද සරල විදිහේ ඉලක්කමකින් උත්තරයක් දෙන්නේ. පැහැදිලි නේ? දැන් ඔබට තේරෙනවා නේ? ඒ ගැඹුරු බව තේරුම් ගන්න. සරල උත්තරයක් දෙන්නේ කොහොමද? ඒක තේරුම් ගන්න පුළුවන් එතුමගේ මිත්‍ර යාළුවෙක් ඉන්නෝ මේක ටිකක් තේරුම් ගත්ත කෙනෙක්. කොයිද රටක ඉන්නේ නේ? කොයිද කැනඩාවේද? ඔව්. ඒ එතුමේ තේරුම් අරගෙන ඉන්න ඒ මගින් ඔය අහගෙන ඉන්නේ. එතකොට අහලා බලන්න. ඔබ කරපු කැපවීම මොකද්ද? මේ අවබෝධ කරගත්ත කීප දෙනෙක් ඉන්න එකම තමයි මගේ මේක දේශනා කරන්න හරි තියෙන මට තියෙන සවිය. නැත්තම් මම මහා පල් මෝඩෙක් සහ බොරුකාරයෙක් බවට පත් වෙනවා. මොකද මේක තේරුම් ගන්න බැරි, ඕක තේරුම් ගන්න නැති දෙයක් කවුරුත් කියලා. මේක අහකට දාන. නමුත් තමන්ගේම යාළුව අතරින් එක්කෙනෙක් දෙන්නේ මේක මතුවෙලා අවබෝධ කරගෙන ප්‍රත්‍යක්ෂ කරනකොට මගේ යාළුව මට බොරු කියන්නේ නැහැ. මේක මොකක් හරි තියෙනවා. අපි සරල නිගමනයකට එමු. ඔය ඇත්ත යනවා ස්වාමීන් වහන්සේගේ ගෙදර බලන්න. ඇමිලි පිටියේ. ඉතින් අපි මේ හම් වැල්ල පහු කරගෙන, අවිස්සාව වැල්ල පහු කරගෙන යනවා. ඔබ ඒ හරියේදවත් ඔබට පැහැදිලි වීමක් තියෙනවද ගෙදර පිළිබඳව? නැහැ. රත්නපුරේ පහු වෙනවා. ඒත් නැහැ. ඇමිලි පිටියේ පහු වෙනවා. ඒත් නැහැ. ඈ තව ගේට කිලෝමීටර් 5ක් ළඟට එනවා. ඒ තමන්ගේ හැඩපේන්නේ. ඒ නිසා මේක ප්‍රත්‍යක්ෂ වෙනතුරුම අපිට පූර්ණ අවබෝධයක් පූර්ණ දැනීමක් ඇති වෙන්නේ නැහැ. නමුත් යම් ආකාරයක අපිට දැනෙනෝ මේ මාර්ගය තුළ විශිෂ්ටත්වයක් තියෙනෝ, ශ්‍රේෂ්ඨත්වයක් තියෙනෝ, සුවතාවයක් තියෙනෝ, අහනකොට සැනසෙනෝ, හිත දවසින් දවස සැහැල්ලු වෙනෝ, සහනශීලීත්වයටපත් වෙනෝ. ඒ නිසා මම මේ ගමමගෙම ගමන් කරන්න ඕන කියලා කියනවා. කියන්නේ ඡායාව පේනෝ. දැන් අපි වැස්සක් යනකොට වැස්ස වැහැලා තෙමුන් නැති වුණාට ඈතින් වැහි වහිනවා නම් අපිට පොඩි සලකුණු ටිකක් තියෙනවනේ. මොකද්ද සලකුණු? විදුලි කොටරව පේනවා ඈත. ඈත කළු අහස පේනවා. ඒ පැත්තෙන් හමාගෙන එන හුළඟේ සිසිලසක් දැනෙනවා. ඒ වගේ ටිකක් තියෙනවා. ඒ වගේ ඔබට ධර්මයේ ඡායා මාත්‍රයක් දැනෙනවා ඇති. මේ ධර්මයේ තුල ගමන් කරද්දී අපි මානසික සුවතාවයට පත් වෙනවා. අපි දවසින් දවස සැහැල්ලු වෙනවා, සහනශීලී වෙනවා. මේ එක භාවනා වැඩසටහනකින් පින්නතුන් ලබා ගන්න ආනිසංස බලය සාංගික දාන 100කට වඩා වැඩි බලයක් ඔබ ලබන. අපායේ අවුරුදු ලක්ෂයක් ගෙවා දමන කාලයක් ඔබ මකා දමනවා. ඔබේ ජීවිතයේ අනාගතයේදී අපායේ අවුරුදු ලක්ෂයක් ඉන්න තිබුණු කාලය ඔබ මකලා දානවා, ෂෙයා කරලා දානවා. මේක භාවනා වැඩසටහනකින් ඔබේ මනස තුළ ඇති කරවන ධර්ම බලවේගය තුලින්. ඒ කියන්නේ ධර්මයේ හරියට ශ්‍රවණය කළොත්, එහෙම නැතුව ඇවිල්ලා කෙනෙක් කුඩුවකින් වාඩි වෙලා ඉඳලා ගියයි කියලා නම් වෙන්නේ දැන් හරියට ධර්මානුසාරීව ධම්මානුසාරීව ධර්මයේ ශ්‍රවණය කරන කෙනෙකුට ඒ ප්‍රතිලාභය ලැබෙනවම වශයෙන්. ඉතින් ඔබට ඒ ගමන් මග දිගට ගමන් කරව සදාකාලික අපායෙන් නිදහස් වෙන තැනටපත් වෙනවා. මොනම විදියටවත් අපායට නම් යන්නේ නැහැ කියන අපාබිය සම්පූර්ණයෙන් දුරුරු තැනත් එක් බලන්න. ওই ධර්ම අවබෝධය වෙච්ච ඕනම කෙනෙක්ගෙන් අහලා බලන්න අපාබිය තියනවද කියලා. අපාබිය නැහැ. අපාබිය නැතු වෙනවා. ඒකට හේතුව මොනම විදියකින්වත් යහපා යන්නේ නැහැ කියලා අර දැනෙනවා. පැහැදිලිද? එතකොට මොන තරම් සහනශීලීත්වයක්ද ඒක? මේ රක්ෂණය කොහෙන්ද ගන්න පුළුවන්? ධර්මයෙන්. ඉන්ද්‍රියන් ඉක්මවා යන්න මෙහෙම දෙපයින් බෑ. පිය ගමනින් ඉන්ද්‍රියන් ඉක්මවා යන්න බෑ. පිය ගමනින් ගුවම කකුල් දෙක මතක් කරගන්න එපා. තමන්ගේ මනස තුල තියෙනවන පියවර හැමතිස්සෙම අපි දෘෂ්ටි වශයෙන්, සංකල්ප වශයෙන්, මානසික ව අපි තබන්නේ පියවරව. මම මනසින් මේ පියවර ගත්ත කියලා කියන්නේ නේද? මේ අදහස ගත් එකට මම මේ පියවර ගන්න තීරණය කළා. ඒකටත් කියන්නේ පියවරක් කියලා. ඒ වාගේ පිය ගමනින් නිවන් පුරයට යන්න බෑ. පිය ගමනේ නැයි සයිලන්සෙ ඉතින් ටිකක් වයතු වෙහෙස කරනවා. ඇත්තට වෙහෙස කරනවා. ඇයි ඒ වෙහෙස කරන්නේ? ඔළුවට හිතන්න දේවල් අපි දෙනවා. දුන්නාම ඔලේ ස්නායු ක්‍රියාකාරීත්වය අවදි වෙනවා. අවදි වෙනකොට සමහර විටක ඔළුවේ කැක්කුම ඇති වෙනවා. මොලේ වැඩ කරන්නේ නැති නහර වැඩ කරන්න පටන් ගන්නවා තේරෙනවා. සමහර අය කියනවා සාහනන්ත මේ ඇකිලිච්ච නහර කෙලින් වෙනවා වගේ මට දැනුනා කියන මොලේ. ඒ නහර ඇකිලිලාම තිබුණොත් ඔබේ මොලේ අක්‍රියයි සදාකාලිකව. ඒක කෙලින් වෙන්නම ඕන. එහෙම නැතුව ඔබ ඥාන දර්ශනයේ දාර්ශනිකයෙක් බවට පත් වෙන්නේ නැහැ නේ නැත්තම්. නේ? දැන් අනිත් අය කාය වර්ධනය කරන දිහා ඔබ බලාගෙන හිටියයි කියලා. ඔබේ කාය වර්ධනය වෙනවද? නැහැ, ඔබ ක්‍රීඩා කරන්න ඕන. අනිත් අය නාන දිහා බලන් හිටියයි කියලා ඔබේ ඇඟ පිරිසිදු වෙනවද? වැඩක් නැහැ. නාපු අයගේ කතන්දර හහා හිටියයි කියලා වැඩක් තියෙනවද? අපි කරන්නේ වැඩක් නැහැ. නාපු අයගේ කතන්දර අහන එකනේ. ඉස්සර රහතන් වහන්සේලා මෙහෙම හිටලා තියෙනවා, මෙහෙම ඉඳලා තියෙනවා, උන්වහන්සේ මේ උඩින් ගින් තියෙනවා, යටින් ගින් තියෙනවා, උන්වහන්සේගේ සිත මෙහෙමයි. කියන්නේ උන්වහන්සේලා ඒ කාලේ නාලා තියෙනවා, අපි ඒ නාපු කතන්දරේ දැන් අහනවා. ඒක වැඩකුත් නැහැ. ඒක හොඳයි. නමුත් ප්‍රධාන කාරණේ මොකක්ද? අපි පිරිසිදු වෙන්න ඕන. අපි මේක අවබෝධ කරගන්න ඕන. අපි ක්‍රියාවලියේ වෙන්න ඕන. අපිටත් මේ ගමම් ගම්මග යන්නේ අසීරු තමයි. නමුත් ඒ අසීරු ගමම් මග පහසුද ලේසිද කියන එක නේ වැදගත් වෙන්නේ. මේ ගමම් මග තුළ අපිට සාර්ථකත්වයක් ප්‍රතිඵලයක් තියෙනවද කියන එක පමණයි. පින්නතුන්ගේ සංකල්පනා ඇති කරන මේ සම්මර්ෂණය කිරීමට විදර්ශනා කිරීමට අවකාශය නොදී සියල්ලම මම කියාගෙන යන කෙනෙක් බවට පත් වෙනවා නම් ඔබට පුළුවන්කම තියෙනවා මොලේ අටුවේ තියලා ඇවිල්ලා මෙහි බණ අහගෙන ඉන්න. කබඩ් එකේ හරි අටුවට හරි දැන් අටු නෑනේ නේ. ෆ්‍රිජ් එකේ දාලා ඇවිල්ලා දැන් ෆ්‍රිජ් එක තමයි අටුව. ඉස්සර තිබ්බේ ඉවල්ලලා තිබ්බා. අපිටත් මතකයි මේ ආච්චි අම්මලාම මේ ඒක තමයි ෆ්‍රිජ් එක. ඒකේ ඕන දෙයක් දැම්මොත් නරක වෙන්නේ නෑ. සතු හන්නේ අටුව. දැන් අටුව නෑ දුම්මැස්ස කියලාත් කියනවා. ඒ වගේම දැන් ඉතින් සීතකරණේ දාලා ඇවිල්ලා අහගෙන ඉන්න පුළුවන්. එහෙම ඉන්න එපා. මේක හමුදා ට්‍රේනින් එකක් කියලා හිතන්න. මේක හමුදා ට්‍රේනින් එක තුලත් විශේෂකාර බලකාය. ඒ විශේෂයෙන් කැපවීම කරන්නට පුළුවන් අය. මන් දන්නේ ඒ බලකාය මොන ඒවට යොදව ගන්නවද කියලා. නමුත් කේම වෙතත් විශේෂිත පුහුණුවක් ඒගොල්ලන්ට ලබා දෙන සහ විශේෂ කාර්යයන් සඳහා යොදන පිරිසක් බවට පත් වෙනවා. ඒ වගේ අපි විශේෂ බලකාය වගේ මහන්සියක් වෙන්න පුළුවන් චිත්ත ධෛර්යයක් සමග කැපවෙන්න ඕන. එතන තමයි අපිට තේරුම් ගන්න තියෙන්නේ. හොඳයි, දැන් අපි ඇත්තෙම මොනවද කරන්න ඕන මේ ඉන්ද්‍රිය විශේෂ කෝණ? අපිට හැකියාව තියෙනවන ක්‍රියාව ඉක්මවන්න. ඒක තමයි මේ ඉන්ද්‍රිය විශේෂ ඉක්මවන ක්‍රමය. ක්‍රියාව ඉක්මවන්න හැකියාව තියෙන්න ඕන. මානසික ක්‍රියාවලිය තියෙනවනේ. ක්‍රියාවලිය ඉක්මවන්න ඕන. ඒ කියන්නේ ආයි තව ක්‍රියාවකට වැටෙන්න කියලාද? නෑ, තව ක්‍රියාවලියකට නොවැටි ක්‍රියාව ඉක්මවන්න ඕන. ක්‍රමය ක්‍රමයක් අවශ්‍ය ක්‍රියාවලියක් යොදවන්න. ක්‍රමයක් අවශ්‍ය ක්‍රියාවලියක් යොදවන්න. ක්‍රියාවලියක් යොදවන්න මිස ක්‍රමයක්, එසේ නැත්නම් ක්‍රමයක් අවශ්‍ය වන්නේ නැහැ. ක්‍රමයක් කියන එක තුලම තියෙන මොකද? ක්‍රියාවලියක් කියන එක. ඔබ වහන්සේ කියන දේ තේරෙන්නේ නැහැ මට. තේරෙන එක තමයි ඔබේ ළඟ තියෙන ලොකුම දුර්වලතාවය. ඔබට මේ තේරුම් ගන්නවයි කියන එක ඉක්මවන්න පුළුවන් නම්, තේරුම් ගන්නවයි කියන්නේ කෙටියම කියතොත් උපාදානය. උපාදානය කරන්න තෝ ඌ තේරුම් ගන්න බෑනේ. මේ උපාදානය තමයි දුක, මේ උපාදානය තමයි පීඩාව, මේ උපාදානය තමයි ප්‍රශ්නේ, මේ උපාදානය තමයි ඉක්මවා යා යුතු ධම. දෙවන්ත සමීකරණයක් ගණිතය උගන්වන තමගේ ගුරුවරයා බෝඩ් එකේ ලියනවා. එක්කෙනෙක්ගේ පිළිතුර මට තේරෙන්නේ නැහැ. තව කෙනෙක්ගේ පිළිතුර කොහොම ඉක්මනින් කලබලෙන් හදලා ගානක්, ඔය මොකක් හරි බොරු ඉලක්කමක් දානවා. එහෙම නෙමෙයි, අපි ඉගෙන ගන්නවා කියන එක තුලදී තේරෙන්නේ නැහැ කියන කතාවක් පැත්තකින් දැම්ම. කලබලයට මොකක් හරි අනුමාන ඉලක්කමක් මේක ඇස්සේ දාලා නිකන් ලැජ්ජ වෙන්නත් ඕනේ නැහැ කියලා කල්පනා කළා. බොහොම හෙමින් ගුරුවරයාත් එක්ක, තමන්ගේ නුවණත් එක්ක, මේ සමීකරණයත් එක්ක එයා හැප්පෙනවා. එහෙම නැත්තම් ගනුදෙනුවක් කරනවා. එහෙම කරලා කරලා මොකද කරන්නේ? ගුරුවරයාගේ උදව්වයි තමන්ගේ තියෙන කුසලතාවයයි දෙකම මුල් කරගෙන, ඕ ගුරුවරයා සම්පූර්ණයෙන්ම මේක ගන්න හදලා මේකයි උත්තරය කියලා දන්නේ නැහැ. මෙහෙම වුණාම මෙහෙම කොහොමද, මේකෙන් මෙහෙම වුණාම මෙහෙම කොහොමද, මේ B සමානයි A සමානයි, අර මෙහෙ එක එක එක ඒවා අහනවා ඉතින්. අහද්දී ඒවෙන් ඒවෙන් ගොඩනගලන කරලා, හා හරි සර් මම දන්න දැන් හරියට උත්තරය වෙනවා. ඒ වගේ ඔබ කැපවීමක් කරන්න ඕන. ඊට පස්සේ ඔබ ඔබත් ගණිතය පිළිබඳව පිළිතුරු දන්න. මේකත් එහෙම තමයි. ඒ ඝන ඉලක්කම් අතර සමීකරණයක් හදා ගන්න විදිය, මේක ඉලක්කම් ඉක්මවපු එකක්. දැන් අපි ගත්තාම ඔය අර කැල්කියුලේටර් එකක් ගත්තාම ඒකේ මේ බොත්තම් කීයද තියෙන්නේ? ඒකේ එක එක මට්ටමේ ඒව තියෙනවා. මේ ඔන්න වැඩිම වුණොත් බොත්තම් 100කට වඩා අඩුයිනේ. විශේෂ ගණන් හදන්න තියෙන එකෙත් වැඩි බොත්තම් ප්‍රමාණයක් තියෙනවා. ඒකේ 100ට වඩා අඩුයි. ඒ බොත්තම් 100ට වඩා අඩු දෙයින් තමයි හැම ගණක්ම හැදෙන්නේ. ඒ වගේ අපේ ජීවිතේත් මේ ප්‍රධාන වශයෙන් ගත්තාම අපේ මනසේ තියෙන බොහොම පොඩි බොත්තම් ප්‍රමාණයක් තියෙන්නේ. මේ ටිකෙන් තමයි සියල්ල හැදෙන්නේ. ප්‍රධාන වශයෙන් ගත්තොත් මොනවද? ලෝභ, ద్వේෂ්, මෝහ. බොත්තම් තුනයි. සුඛ, දුක්ඛ, උපේක්ෂා. ඕක තමයි 100 ගණන් වලට යනකම් හැදෙන්නේ. ඕකම තමයි. 10 ගණන් හැදෙන්නේ ඕකම තමයි. කෙලෙස 1500ක් හැදෙන්නේත් ඕකෙන් තමයි. ඉතින් කෙනෙක් මේ ලෝභ දේශ මොහ තේරුම් කරගත්තොත්, සුඛ දුක්ඛ උපේක්ෂා තේරුම් ගත්තොත් ඒක ඉක්මවා ගියොත් යාට එතන සහනය තියෙනවා. මේ මතක් කර දෙන්නේ ඔබේ උපාදානස්කන්ධයෙන් ඇති ප්‍රතිඵලයක් නැහැ කියන එක. ඔබේ ඉන්ද්‍රියන්ගෙන් ඇති ප්‍රතිඵලයක් නැහැ කියන එක. ඕක හොඳයි ලෝකෙට. හරියට ලංකාවේ සල්ලි රුපියස් තියනවනේ. අරගෙන යනවා ඔය ඈත කැනඩාවකට හරි ඔය කොහෙට රටකට. අරගෙන ගියාම ඒ රටේට තේකක් හරි බීලා ඔය රුපියල් 100ක් හරි 200ක් හරි දුන්නොත් එමේ මිනිස්සු කියන්නේ ඕක හොඳයි ලංකාවට. කොහොමද ලංකාවට මේක නෑ කියයි. ඒ වගේ ඔබේ ඉන්ද්‍රියන් ටික අරගෙන මේ ලෝකෝත්තර ලෝකෙට ගිහලා උත්තරයක් ගන්න තැන ලබා දෙන තැනකදී එහෙන් දෙන පණිවිඩේ තමයි ඕක හොඳයි මේ ලෝකෙට. මේ වචන මේ ඉන්ද්‍රියන් ලෝකෝත්තර ලෝකයේදී කිසිම භාවිතාවක් නැහැ. තේරුණානේ අර පිටරටකදී සිද්ධ වෙන දේ මම මේ කිව්වේ. ලෝකෝත්තර භූමියේදී ඒ කියන්නේ බුදුවරු රහතන් වහන්සේලා ඒ වැඩ සිටි උතුම් භූමිය තුළ මේ වචන මේ ඉන්ද්‍රියන් කිසිම භාවිතාවක් නැහැ. හොඳ හෝ නරක වශයෙන් භාවිතාවක් නැහැ. කොටින්ම කියතොත් මේවා අරගෙන ඇතුල් වෙන්නවත් දෙන්නේ නැහැ ඒ රටට. ලෝකෝත්තර භූමියට මේවා අරගෙන ඇතුල් වෙන්නවත් දෙන්නේ නැහැ. මොකද හේතුව ඒ භූමිය අපවිත්‍ර වෙනවා. වචන නිසා, ඉන්ද්‍රියන් නිසා, කුංජල පංචස්කන්ධයන් නිසා අපවිත්‍ර වෙන නිසා ලෝකෝත්තර භූමියට මේ පංචස්කන්ධේවත්, ඉන්ද්‍රියම්වත්, වචනවත්, දෘෂ්ටිවත්, සංකල්පවත් ඇතුල් කරන්න ගෙනියන්න දෙන්නේ නැහැ. ඔබ සූදානන්ද මේ සියල්ල අතහැර ඒ යන ගමන්නට. දෑතින් අතහරින්න ලේසි, අතහරින්න අමාරු. මනසි දෑතින් අතහරින්න ලේසි, මනසින් අතහරින්න අමාරු. මන් දන්න එක පිරිසක් ඉන්නවා. එක අම්ම කෙනෙක් අස්සන ගයක් හදාගෙන ඉඳලා වෙල් යායක් අයිනේ. පස්සේ ඒ ගේ වෙන පිරිසකට විකුණලා විකුණලා ඒකවල වයසක නිසා පොඩි ගයක් අරගෙන තනක ජීවත් වෙනවා. මොකක් හරි ආර්ථික ප්‍රශ්නකුත් එක්ක, ගේ ලොකු වැඩිකමත් එක්ක මොකක් හරි ගන්න නිසා ඒගොල්ලෝ විකුණලා පොඩි ගයක් අරගෙන ජීවත් වෙන්න කල්පනා කළා. ඒ වුණාට අර අම්මා විවික්කත් හිතෙන් අතහැරියේ නෑ අරගේ. ඒගේ හිමි පිරිස කිව්වා සායන්නාස මේ අම්මා එනවාකෝ ඔය පැත්තට, ඒ නුදුරිම්මගේ aran තියෙන පැත්තට එනවාකෝ මල් කඩන්න කියලා. පූජ කරන්න මල් කඩන්න කියලා මාග දිගේ ඇවිදගෙන ගිහිල්ලා මේකේ දිහා බලාගෙන ඉඳලා හයියෙන් හුස්මක් අරගෙන දාලා යනවා අපි දැකලා තියෙනවා කිව්වා. දැන් විකුණලා යාට ගේට්ටුවෙන් ඇතුල් වෙන්නත් බෑ. ඒගොල්ලෝ ගේට්ටුව හංග ඉන්නවා. පාර දිගේ ඇවිල්ලා ගේ දිහා බලලා කියලා යනවා. මේකේ මගේනේ, මම ඇදුවේ, දැන් මට නෑනේ මේ වෙනසු ඉන්නේ කියලා මේ ගේට ආස කරා කිව්වා. ඒ අම්මා මල මොකද උනේ කියලා දන්න. අරගේ ඉන්න කට්ටියට කරදර කරන්න පටන් ගත්තා. ඒගේ තැන් තැන් වල පේන්න පටන් ගත්තා. ගෙදර මිනිස්සු බය වෙනවා. අතින් අතහැරියත් හිතෙන් අතහරින්නේ වෙන්නේ නැහැ කියන්නේ නෝකයි. සමහර අය නම් ඉන්නේ ඒක විකුණලා දැම්මට පස්සේ තමගේ කාර්යය හරි ඒක එහෙම අතහැරලා දැම්ම. හරිනේ දැන් ඉතින් අපිට අදාළ දෙයක් නැහැ. අපි ඊට පස්සේ අපේ මුදල් ටික පිළිබඳව බලාගෙන කටයුතු කරන්න ඕනේ. ඒක තමයි නීතිය, ඒක තමයි රාජකාරිය, ඒක තමයි ආචාර ධර්ම කියලා හිතනවා. නමුත් ඒකත් අහන්නේ සමහරලාට තණ්හාව තෘෂ්ණාව වැඩි වෙනවා. ඒ නිසා අපි හොඳටම කල්පනා කරන්න ඕනේ මේ සිතින් අතහැරීම කියන එක හරි වැදගත්. මේක ලෝභයෙන් බැඳීම් යනවා, ද්වේෂයෙන් බැඳිලා යන ස්වභාවල් තියෙනවා. හොඳට මතක තියාගන්න, දැන් අපි ලෝභයෙන් බැඳෙන්න එපා කිව්වහම ද්වේෂයෙන් බැඳෙන්නවත් හොඳ නෑ. පුජ්‍යලේක් මෙතන ඉන්නවය, මමෙක් මෙතන ඉන්නවය, මගේ දෙයක් තියෙනවය කියන ප්‍රධාන ආත්ම දෘෂ්ටික ඒ සංස්කාරය හැදුනට පස්සේ එතනින් උපදින හැම සංකල්පයක්ම දෘෂ්ටියක්ම හරීමමත්වයෙන් යුක්තයි, තාම ලෝභ ద్వේෂ මෝහ වලින් යුක්තයි. ඒ මිනිස්සයා මමත්වේ වැඩි වෙන්න වැඩි වෙන්න හරි රුදුරුයි. ඒක තමයි තියෙන తత్వය. ආයෝගික නැති අතහෘත්වාදී නැති ලෝකයක පුජ්‍යලය විසින් අවිද්‍යාත්මක ලෝකයක් සංකල්පයන් දෘෂ්ටියක් තනන තියෙනවා. ඒ තනපු දෘෂ්ටි යථාර්ථවාදී නොවන නිසා සෑම විටම යථාර්ථවාදීත්වය පුජ්‍යල සංකල්පය යට කරගෙන යනවා. ඒ යට කරගෙන යන හැම මොහොතකම පුජ්‍යලය විඳවනවා, දුක් විඳිනවා. මේ අවිද්‍යාත්මක මානසික බලය ශක්තිය දුරු කිරීමයි මානසික සහනය උදා කර ගැනීමට තියෙන එකම ක්‍රමවේදය. බුදුරජාණන් වහන්සේ සොයාගත් විශිෂ්ට අන්දම තමයි ඔබ මේ හැමින් තේරුම් ගන්න. තේන්න මේ වචනවලට වැඩියේ දෙයක් කෙනෙකුට තේරෙන්න ඕන. මේ වචන වල සම්පින්ඩණය ගත්තාම, එකට තම්බල ගත්තාම මෙන්න මේවයි හරේ රසේ වැටෙන්නේ මෙන්න මේ තැනටයි ස්වාමීන් වහන්සේගේ. දැන් මෙතෙක් වෙලා මම ඔබට දුන්න දෘෂ්ටිය මොකද්ද? හොඳයි, මම මොකද්ද කිව්වේ මෙතෙක්? මං කිසිවක් මේ දක්වා ඔබට කියලා නැහැ. ක්‍රියා කරන්න කිව්වද, නොකර ඉන්න කිව්වද, බලන් ඉන්න කිව්වද, නිකන් ඉන්න කිව්වද, ඔහෙ වෙන්න දෙන්න කිව්වද, මොකවත් මං ප්‍රකාශයට පත් කරලා නැහැ. එක දවසක් මේ අම්ම කෙනෙක්ද කොහෙද අහගෙන ඉඳලා කියනවා, මේ හාමුදුරුවෝ කියන්නේ මැරෙන්නද අපිට කියලා හෙවවා. මම කිව්වා හරියට හරි මං ඒක තමයි කියන්නේ කියලා. මැරෙන්න තමයි කියන්නේ කිව්වා, මැරෙන්න දුව නිවන් දකින්න බෑ කියලා. වරදවා තේරුම් ගන්න එපා. ශාරීරික මරණය නෙමෙයි, මානසික අතහැරීම තමයි නියම මරණය. මානසික මරණය. ඔබ හිතන්නේ ඔබේ මනස ඇතුලේ නිවන ඇති කියලා. ඔබේ මනස යම් ආකාරයකට හැඩගැස්සුවාම නිවන හම්බ වෙයි කියලා. ඒක වැරදි. ඔබේ මනස තුල නිවන නැහැ. ඔබ මනස මොන විදියට හැඩගැස්සුවත් නිවන ඔබට ලබා ගන්න බෑ. මනස කියන්නේම කුණු ගොඩක්. ගන්නට දෙයක් නැතිව අලියමලා කෙලපිඩක්සේ ඉවතලන්නට තියෙන දෙයක්. දැන් ඉතින් මගේ මනස කියලා ඉතින් ආරක්ෂා කරගෙන රිදෝ ගන්න නැතුව පවත්වාගෙන ගියපු මනසට මොකද වෙලා තියෙන්නේ? මම කියන පදනමින් මනස හැඩගස්වා ගන්න හැම මොහොතකම උත්සාහ කරන කෙනෙක්. එයා තුල පෙරේතියක් හෝ යකින්ියක් හෝ යක්ෂණෙක් යක්ෂයෙක් හෝ පෙරේතෙක් වර්ධනය වෙනවා. තමන් කැමැති පරිදි කියන දේවල් ලෝකෙ නම් කරගන්න තරමටම අකමැති පරිදි දේවල් ලෝකේ සෑදෙනවා. අකමැති පරිදි දේවල් හදාගන්න තරමටම කැමැති පරිදි කියලා දේවල් ටික සෑදෙනවා. නිතරම කැමැත්තෙන් අකමැත්ත වෙන් කර ගැනීම සඳහා යුද වදින ස්වභාවයක් තියෙනවා. එතරම් ගමරාල කෙනෙක් ඉදමඩ ගිහිල්ලා එන ගමන් ඉදම කරහා යන ගමන් ඒකේ තිබුණු පොඩි කරවිලි කෙඩි ටිකක් මය කරල් ටිකක් බණ්ඩක කරල් ටිකක් එහෙම දාගත්ත ඔඩොක්කුවට ඉදමේ අයිතිකාරයා එනවා. ඔඩොක්කුව ලිහයිද? මොකද උන්නේ හැවඩොක්කුවක් ගහගෙන මේ කැයිපොට නෑ අනේ මේ පින්න වැස්ස ඒකයි මම ගාගෙන ඉන්නේ. ඒකනේ මම මේ බැලුව මොකද කියලා. ඔඩොක්කුව ලිහුවොත් මොකද වෙන්නේ? හොරකම අහු වෙනවා. ඒ වගේ තමන්ගේ ජීවිතේ තමන්ගේ මනස ගොඩාක් අය හංගල තියාගෙන තියෙන්නේ. ඔඩොක්කුව ගහලා තියෙන්නේ විවෘත කරන්න. ඇයි විවෘත කර? තමන්ගේ මනස තමන්ට කියන වැරදිකාරයෙක් කියලා. එතකොට ඒක අහගන්න කැමති නෑ. ඒ නිසා හැමදාම වැරදිකාරයා ඔඩොක්කුවේ දාලා හංගන් ඉන්නේ. ඒ නිසා විවෘත වන්න, ඔඩොක්කුව ලිහන්න. හොර බඩු මුකුත් නැතුව විවෘත කරන්න. දැන් අපි ගුවන් ගමනක් හරි එහෙම යද්දි විශේෂයෙන් ගුවන් ගමනකදී අපේ ශරීරයේ ඉඳලා අපි බෑග්ස් වල ඉඳලා හැමදේම අපි විවෘත කරලා පෙන්වන්න පුළුවන් විදියට නෙමෙයි දරයන්නේ. අර ස්කෑන් කරලා ඒක පෙන්වලා මේක ඇතුලේ යකඩ කෑල්ලක්වත් වෙන මොක හැන්දක් ගැරූපුවක්වත් තියාගන්න බෑ. හැංගෙන්නේ නැති මේ අහුවෙන්නේ නැහැ. එතකොට අපි එතන ඉඳලා හදාගන්නවා. මෙතන ඉඳලා අපි අනිවාර්යෙන් මේ ගුවන්තොට පොළට අපි විවෘත වෙන්න වෙනවා. ශරීරේවත් බෑගෙහිවත් අපි තියාගෙන යන්නේ නැහැ. තහනන් දෙයක්. මොකද අහුනොත් ඒක ප්‍රශ්නයක් වෙන නිසා. ඇයි? මොකද විවෘත වීමට සූදානමින් තමයි අපි යන්නේ. බයක් එකේ දෙන හැමදේම අපිට විවෘත කරලා පෙන්වන්න පුළුවන් කමක් තියෙන්න ඕන. මම මතකයි අර කෙනෙක් මොනවද මේ වැඩිය නෙමෙයි අර නයිෆ් එකක් තියාගෙන ඉඳලා අර ගුවන් යානාවේ දෙන නයිෆ් එක බෑග් එකේ දාන් ඇවිල්ලා ඊළඟ ට්‍රාන්ස්ෆර් එකට යන්න ගියාම අල්ලගත්ත නයිෆ් එක. වැඩක් නැති දේවල්. තා කොහෙන්ද කියලා? මොකටද මේක කියලා? මේ ආලංකා මේ ගහලා දිනවා. ඒවා යූස් කරන්න විතරයි දෙන්නේ කියලා මේවා දාගෙන යනවා. ඊළඟට මේක සිකියුරිටි එකට දීලා අර කණ්ඩායම් ගිහලා ප්‍රශ්න කරලා තමයි මේ යවන්නේ. ආයි මේකටම දාලා යවුවා. ඒ වුණාට මේක ගෙනියන්න තහනම් කියලා. ගොතියාගා. ඉතින් ඒ වගේ මොනවා හරි දෙයක් අපි එහෙම සංගවාගෙන යන්න තියෙන දෙයක් නැතුව සම්පූර්ණ ධර්මයේ හැමුවේදී මනස විවෘත කළා දාලා සමාවගත යුතු දෙයට සමාව අරගෙන කනගාටු යුතු දෙයට කනගාටු වෙලා වැඩිලා නැති ගුණාංග ප්‍රඥාව සද්ධාව වීරිය සිහිය තියෙනවනම් ඒවා වඩාග දියුණු කරගෙන යනවා. හිතට දැනෙනවා විවෘත වන්න, විවෘතව නිර්වෘල තමගේ මනස සාදා ගන්න. අර ඔඩොක්කුවේ තියාගෙන ඉන්නවා. ඇයි ඔඩොක්කුවේ හංගගෙන? අගොයි දැන් මම මේ කඩේ පැත්තට ගිහින් එන්න ගියා. අහේ ඒක තමයි නේද මේ හොරකම පිළිබඳව මේ අදින්නා දාන. ඒකනේ මම මේ GS4 එකට සිල් ගත්ත අදින්නා දාන. හොඳ නෑ. ඔඩොක්කේ තියෙනවා කලවිලි කිරි ටික. ඈ බණ්ඩක කරා ටික තියෙනවා මේක දාගෙන මේ මම කරන්නේ මේවා තියෙනවා මේ හොඳ නෑ ඒක නේ. ඉතින් මනසින් ලියන්න මම කියන්නේ මේ භෞතිකව ඔබේ තියෙන දේවල් ඔක්කොම අනිත් මිනිස්සුන්ට කියනවා කියන එක නෙමෙයි. ඔබේ මනස ඔබ ඉදිරියවත් ඔබ විවෘත කරගන්න කියන එක. අනිත් මිනිස්සුන් ඉදිරිය විවෘත කරන්න කියන එක නෙමෙයි. දැන් සමහර අය ප්‍රශ්න කියන්න එනකොට මම කියනවා ඒගොල්ලන්ට කියනවා ඔබට එහෙම ප්‍රශ්නයක් තියෙනකොට ඔබ ඒකට පිළිතුරක් සොයාගන්න වෙන ක්‍රමවේදයකින් ඔබේ ප්‍රශ්න කෙලින්ම කියලා ඔබේ පෞරුෂයට හානියක් කරගන්නට එපා. ඒක එහෙම කිව්වම ඔබට අනාගතයේදී හරි ඒක මූණ දීමේදී ප්‍රශ්නයක් ඇති වෙන දෙයක් නම් එහෙම ඒව දේවල් කියන්න එපා. වෙන ක්‍රමයකට අහන්න වෙන කෙනෙකුට වෙන්න මෙහෙම ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඒකට මොන වගේ පිළිතුරක්ද ගන්න කියලාවත් ඒකට උත්තරේ ගන්න. හැබැයි මොන වෙලාවකවත් තමන්ගේ ප්‍රශ්න අනවශ්‍ය විදියට විවෘත කරලා ප්‍රශ්න හදාගන්න එපා. ඒක අනාගතේ ප්‍රශ්නයක් වෙනවා. හොඳම යාළුවටවත් කියන්න හොඳ නැහැ. ඒ නිසා තමන් ඉදිරියේ විවෘත කෙනෙක් වන්න. ධර්මයේ ඉදිරියේ විවෘත කෙනෙක් කියන්නේ මේ අධ්‍යාත්මික විවෘත භාවය පමණයි. ඒ මුයින් ප්‍රකාශ කරන දෙයක් නෙමෙයි. ඒ විවෘත භාවය තුළ ඔබ අඩුපාඩුකම් අඳුන ගන්න. සමහර අය ළඟ වර්ධනය වෙලා තියෙන මොනවාද? උද්දච්චකම්. ඕනොඩ වැඩි අනවශ්‍ය විදිහේ නිලතල ඔය මේ පොඩි පොඩි පොඩි නිලතල ඔය ප්‍රාදේශීය ස්වභාවයේ මොකක් හරි තනතුරක් වෙන්න පුළුවන් ඈ. නමුත් ඉතින් කවුරු හරි ඉතින් කීප දෙනෙක් ඉන්නෝනේ 10ක් 15ක් මැඩම් කියන්නේ එන්න මෙන්න ගෙම්බා වගේ බෙම්බෙනවා. අපි කියත් ගණන් ගන්නෑ. මේ ප්‍රෙසිඩන්ට් ජනාධිපතිවත් එහෙම ඉන්නේ ඒ තරමට යාව මේ වෙලා. ඉතින් හරි හරි පුදුම හිතලා ඉතින් මේ මානසික දුර්වලතාවය නේද කියලා හිතලා ආයෙත් තනතුරු නැතුව ගිහිල්ලා අවුරුද්දක් දෙකක් යනකොට හීන් එන. දැන් මහින්ද මහත්තයාටත් වෙලා තියෙන බෑ බලන්න. දැන් හරි විශ්වද සීලි මිනිස්සෙක්. ආතාර පිම්බිච්ච ගතිය ඔක්කොම මෙහෙම බැලලා. දැන් අපේ මෛත්‍රී මහත්තයා ටික ටික තාම පිම්බුන්නේ නැහැ. තව අවුරුද්දක් දෙකක් එහෙම යනකොට පිම්බ වෙනවා. ඊට පස්සේ පිම්බෙලා ආයෙ අමතක වෙනවා. කොහෙන්ද ආවේ? මොකද ආවේ? මොකද ආවේ? ඔක්කොම අමතක වෙලා යනවා. ඒක හැටි පුතජන සමත් එක්ක ඒ තුල ඇති වෙන දැන් අපි ධර්මයේ දැක්ක හින්දා අපි දන්නවා ඒක. මේ පේන්න තියෙනවා. මෙන්න මෙහිමයි මේ වගේ පුතඥ හිතේ ස්වභාවය මේකයි. ධර්මයේ සිතේ ස්වභාවය මේකයි කියලා පේනවා මේ දෙපැත්ත. සත්‍යයේ පුජ්‍යලයක් ඉන්නවා කියන තැන ඉඳලා බැලුවොත් මෙහිමයි. සත්‍යයේ පුජ්‍යලයක් නැහැ කියන මේ උත්තරීතර දර්ශනයේ ඉඳලා බැලුවහම මේකයි කියලා පේනවා. ධර්මයේ අනවබෝධයෙන් සිටින මම මේකට දෙන උත්තරේ මෙන්න මේකයි. අවබෝධයෙන් වෙලා හිටපු නිසා මම දෙන උත්තරේ මේකයි. දැන් අඟුලිමාලට ගල් ගෙඩි වලින් ගහනවා. අවබෝධය තුල සිටපු නිසා දෙන උත්තරේ එකක්. හැබැයි අඟුලිමාල කාලේ අහුම ඉන්න පළාතකවත් ඉන්නේ ගම අතහැරලා යන ඔලෝකෝම. ඒ වගේ දෙපැත්තක් තියෙනවා. ඔබට පීඩා පමුණවන දේ ඔබේ මනස තුල ඔබ අතහරින්න. ඒක සැහැල්ලු කරන්න. ඒකේ ආදීනවය දකින්න. ඒ අල්ලාගෙන සිටීමේහි දරාගෙන සිටීමේ නිර්ර්ථ බව දකින්න. අතේ අපවිත්‍ර දෙයක් ගෑවෙනවා. ගඳක් එනවා. බැලුව අතත් තිබලා බලනකොට අතින් එන්නේ මේ ගඳ. ඔබ වහාම මොකද කරන්නේ? සෝදා පවිත්‍ර කරගන්නවා. ඒ වගේ ඔබේ සිත සෝදා පවිත්‍ර කරගන්න. පිරිසිදු කරගන්න. ඒක පිරිසිදු කරගන්න ඕන ක්‍රමවේදය මොකද්ද කියලා Tamanට තේරෙනවා. දැන් අපි හිතමුකෝ ඔබ යම්කිසි වස්තුවකට බැඳිල් තියනවා කියලා. එතකොට මොකද බලන්න? මේක දීර්ඝ කාලිනව ඒක දිහා බලන්න ඕන. මට මේක ඇත්තටම මේක හිමිද? මේක කොච්චර කල් පවතිනවද? මේ බැඳීම මට යථාර්ථවාදීව මේ බැඳීමෙන් සිටීමෙන් මට ඇති වෙන ප්‍රතිඵලය මොකක්ද? ආදි වශයෙන් බලන්න ඕනේ. බලනකොට ඒක හිතින් අතහැරලා යනවා. පුජ්‍යලේකට බැඳෙනවා. ඒ දිහා බලන්න ඕන. මම මෙහෙම දරුවන්ට බැඳලා ඉන්නවා, ස්වාමියට බැඳලා ඉන්නවා, මේ ස්වාමි දියණයට බැඳලා ඉන්නවා. මේ බැඳීම් වල යථාර්ථය මොකද්ද? අපේ බැඳීම කොච්චර කල්ද? තව කොච්චර එහාටද? මේක හිතෙන් ඒ කියන්නේ මේ නොසලකා හැරීමක් හෝ අවඥාවට ලක් කිරීමක් හෝ ප්‍රතික්ෂේපයක් නෙමේ ධර්මයේ අතහැරීම කියන්නේ. මේකේ අනවශ්‍ය ලෙස උපාදානය කර සිටීමෙහි, අවිද්‍යාසහගතව අල්ලාගෙන සිටීමෙහි දුර්වීම. ප්‍රතික්ෂේපයෙන් අතහැරීම බුදුදහම නොවේ. ප්‍රතික්ෂේප නොකොට අතහැරීමක් තියෙන්න ඕන. ප්‍රතික්ෂේපයෙන් අතහැරීම බුදුදහම නොවේ. ප්‍රතික්ෂේප කරන්න එපා. ප්‍රතික්ෂේප කරන්න එපා. කොතනද ප්‍රතික්ෂේප කළොත් ද්වේෂයක් හටගන්නේ? ප්‍රතික්ෂේපයෙන් තොරව අතහරින්න. කොහොමද ප්‍රතික්ෂේපයෙන් තොරව අතහරින්? ඔක ගහ කරන්නේ ලස්සනට, ගස් කරන්නේ, අඹ ගහ, ඇපල් ගහ, දියුල් ගහ කරන්නේ. ගෙඩිය පෝෂණය කරනවා. පරිමේට ගෙඩිය පෝෂණය කරනවා. මොකද්ද? ගහ පෝෂණය කළා, ඉදෙන්න සලස්සනවා. කවුද ඒකත් කරන්නේ? ගහ. ඒ පරිසරයට අවශ්‍ය කරන පෝෂණය ඔක්කොම දෙන්නේ ගහ. ගෙඩිය හොඳටම ඉදෙනවා. ගෙඩිය විසින්ම නැට්ටෙන් ගිලිහි බිමට වැටෙනවා. ගහ ප්‍රතික්ෂේප කළේ නැහැ. ගෙඩියේ පූර්ණත්වයේ හේතුවෙන් එය ගිලිහිලා පොළොට වැටෙනවා. පොල්ගෙඩියක් වුණත් එහෙමයි. ඒක උපරිමයට පෝෂණය කරනවා. පෝෂණය කළා හොඳට වේලී තත්ත්වයට පත් කරන. ඊට පස්සේ ඇස්සෙන් ගැලවිලා ඩොම්ගාල බිමට වැටෙනවා. ඔබ යම් කාරණයක් තියෙනකොට ඒ කාරණේ පූර්ණ අවබෝධයට පත් කරනකොට ඒ කාරණේ තියෙන යථාර්ථය සහ විද්‍යාත්මක භාවය කියන එක අවබෝධය කරලා දෙනකොට ඒක මනසින් අතහැරලා යනවා. ඒක කව කෙනෙකුට විකුණන්න හරි දෙන්න හරි ඕනේ නෑ අතහරින්න. දැන් මට මේ පන්සල අතහරින්න, මම මේක තව කාට හරි දීලා යන්න ඕනේ නෑ. එහෙම තිබුණා වේ. මම මේ ඇඳන් ඉන්න සිවුර අතහරින්න, මම මේ සිවුර ගලවලා මේ කාට හරි පූජා කරන්න ඕනේ. තේරුණාද? මේ මගේ ශරීරය මම අතහරින්න, මේක ගලවලා මේක නැති වෙන්න ඕනේ. මේ මගේ ඉන්ද්‍රයන් ටික අතහරින්න, මේව ගලවලා වෙන කාටවත් දෙන්න ඕනේ. බුදුහාමුදුරුව ඇස් දන් දුන්නා, ඔක්කොම දුන්නා. දුන්නාම ඇත්ත වශයෙන්ම බුදුහාමුදුරුව ඇස් දන් දීලා, කන් දන් දීලා, නාසය දන් දීලා, දිව දන් දීලා, රස දන් මේ ඔක්කොම දන් දීලා අතහැරලා තමයි වැඩ හිටියේ. හැබැයි ඒ ඔක්කොම දැසි තැන්වල තිබුණා. හැබැයි ඔක්කොම දන් දීලා තමයි ඉතින් අපේ මිනිස්සු මේක පිටින් දෙන්න යනවානේ. ගලවලා දෙන්න යනවා. ඒක ගිහිල්ලා ඉවරලා කැලින්ම ගෙනියන්නේ පකිස්තානයට ඇස් දෙක. දෙන්න ගමන් ඒක දාගන්න ඌ එතන ඉඳලා එළුව මරන ඌරු මරන ගෝනාරාස් දෙක දාගත්ත කෙනාට නිකම් පව් පෙරෙනෝ නිකම් පොලිය වෙනවා. අරේ තමන් කරපු වින්කම් නෑ. ඉතින් අපි දන්නේ නැහැනේ කවුරු හරි ඉන්නක් කමන්නේ නැහැනේ කියලා. ඉතින් දෙනවා ඒක කමන්නේ නැහැ. ඉතින් ඉංගන්නේ කරේ ඇවිල්ලා එහෙම ඉල්ලනවා. ඉල්ලුවා මට පේනවා මෙයා මේක අරන් ගිහලා ඩොප් එක ගහනවා කියලා. මන් දෙනවද? මන් දෙන්නේ නැහැ හඳුරු කෙනෙක් හැටියට. නෑ ඉතින් අපේ යුතුකමනේ අපි කියලා එහෙම කරන්නේ. මට ඇත්තට පේනවා මේ මිනිස්සු ආසනේ පැත්තේ මෙයා බෙහෙත් ගන්න මේ ඉල්ලන්නේ. මන් උදව් කරනවා. එයි මන් සන්තෝෂයි ආ බෙහෙත් ටික කරන්. දැන් මන් කැමති නෑ ආහාර විදියට විනාශ වෙනවට. එතකොට එහෙම උදව් කරන්නේ. එතකොට දවසක් මේ බොරැල්ල කනත්ත ළඟදී ඩෝප් එක ගහලා හොඳටම ඇවිල්ලා මේ වීදුරුවට තට්ටු කරනවා වීදුරුව හීරන. දැන් මට මේක වළක්ව ගන්න ඕන. මේ මිනිස්සයා මේ වීදුරුව කඩන එක වළක්ව ගන්න. මම ඉතින් වීදුරුව පාත් කරලා තේන රුපියල් දෙකක් අරගෙන තිබිලා මම ගෝ ගහනවා අඩියක් ගිහිල්ලා කියලා දුන්නා. කාලක් ගහනවා කියලා දුන්නා. මිනේ කියනවා රුපියල් දෙකට පුළුවන් ද කාලක් ගන්න? මයින්ද මාත්‍ය වැඩි කරලා තියෙන්නේ කිව්වේ. දෙකට ගන්න මේ කාලක් කිව්වා. හොඳ කතා. ඈ? අද මම ඒ රුපියල් දෙක මම දුන්නේ එයාගේ යුවනා නේ මන් කොහොමද දන්නේ මෙයා බොන්නේ යන්නේ කියලා. මිනිස්සු ඒක තහවුරු කළා. මම වැදගත් පුළුවන් කාලක් ගන්න කියලා මට වෙන්නලා. ඊට පස්සේ ඉදරවම ගියා යන්න. ඒ වගේ. ඒකයි. එතකොට අපි අවබෝධය ඇති වෙන්නේ නැති වෙන්නේ මේ දේවල් පිළිබඳව අතහැරීම සිද්ධ වෙනවා. දැන් මට සමාජය පිළිබඳව අවබෝධයක් ඇති වෙනවා. මගේ මං ආශ්‍රය කරපු සමාජය මේක මහා කාලගන්නේ සමාජයක්. මේ මිනිස්සු සංවර්ධනය වෙන, දියුණු වෙන, අර්ථාන්විත පැත්තකට යන මිනිස්සු වර්ගයක් නෙමෙයි ඉන්නේ කියලා. ඔය ඇඹිලි පිටේ අපි ජීවත් වුණු පරිසරයේ හිටු මගේ යාළුවෝ ටික. අදත් බැලුවාම එහෙම තමයි. ගිහිල්ලා බැලුවාම නස්පැත්ති විනාසයි. ඉදියානම් මටත් හිතෙනවා මමත් අද මෙතන තමයි ඉන්නේ. මීට වඩා ලොකු වෙනසක් වෙන්නේ නැහැ. මේ අභිනික්‍රමණය කරපු එකම තමයි හොඳ දහසකුත් සැපක්. ඒක ශාන්තිය කියලා හිතෙන්නේ ඒකයි. නෑ යංගෙන් යාළුවන්ගෙන් ඉවත් වෙන්න ලැබීම අහෝ සැපතක්. දැන් මම එහෙම සමහරලාට උදාන වාක්‍ය අහනවා. අනේ නෑ යංගෙන් තොර ජීවිතයක් තියෙනවා. සාධුකම් තෝසයි. යාළුවන්ගෙන් තොර ජීවිතයක් තියෙනවා. හරි සන්තෝෂයි. යාළුවෙක් කියන්නේ කල්යාණ මිත්‍රයෙක් දෙන්නේ. තුන් දෙනෙක් මට ඉන්නවා. ඒ බාලසූරිය මහත්තයා වගේ අය. අපේ නායක ස්වාමීන් වහන්සේලා ඉන්නවා. මට ඒ ඉහළ ලෙවල් එකේ කෙනෙක් මිසක් මිත්‍රත්වයකට සෝදාත්වයකට ඉන්නේ වෙන කිසි කෙනෙක් නැහැ. මට අල්ලාප සල්ලාප කතා කරන්න කෙනෙක් ඕනේ නැහැ. ඉහළ චින්තනයක් තියෙන කෙනෙක් ඉන්නවා. සේවනාච බාලානම් පණ්ඩිතානංච සේවන. ඒ නිසා ඔබට වුණත් ඒ ආදර්ශය නේ. උතුම් ධර්ම ශ්‍රවණය කරන්න, උතුම් ආශ්‍රයක ඉන්න, නැත්නම් නිහඬ වෙන්න. මුහුත් බැරනම් රෙද්ද පොරකුරු නිදා ගන්න. ඇදි වෙන්නේ. ඒක කායික සුවයට විවේකයට හොඳයි. නිදා ගන්න. වැඩිපුර නිදා ගන්න එපා. ප්‍රමාණවත් තහන් ඒ සුවයෙන් ඉන්න. හොඳයි. පොතක් බලන්න. ලියන්න අදහස් ටික. අදහස් ලියන්න ගියහම දැන් මම මෙහෙම පොතක් ලියන්න පටන් ගන්නවා. දැන් මේ පොතේ තියෙනවා මේකේ සඳහන් මල් කරුණු 300ක් තියෙනවා. මේ කරුණු 300 සම්පූර්ණයෙන් මගේ හදවත තුලින්, නුවණ තුලින්, මොළය තුලින් මතු කළා ලියපු දේවල්. මේ කරුණු 300 එකවරේ එන්නේ නැහනේ. සමහර ලාන මම දවසට එක කරුණයි. එහෙම නැත්තම් දෙකයි ලිව්වේ. දැන් මේක අවුරුදු 3ක් විතර ලියපු පොතක්. මොකක් හරි බස් එකේ යන්න දැන් ඒ කාර්යය මගේ මඟ හැරුණා. දැන් ආයෙ පටන් ගන්න ඕන. නිතරම පොලේක පෑනක තියාගන්න ඕන. ඒ වෙලාවෙම අදහසක් ආපු ගමන් මොකක් හරි සිද්ධියක් පදනම් වෙලා මම ඒ කාර්යය ලියනවා. මේකේ තියෙන එක තැනක මුල් හරියම තියෙනවා. මේ බැරි දේ තමයි හැමතිස්සෙම අගේ කියලා. හැකි දේ අගේ නැහැ කියලා. අන්න හැම විටම නැති දේ අගේ, ඇති දේ නොඅගේ මන්ද? මිනිසා සතුව ඇති ශක්තිය වැය කිරීමට ඇති කැමැත්තයි කියලා. මම මේක දකින්නේ මම මෙහි අවිසාවෙල ඉඳලා මේ කොට්ටාවෙ ඉඳලා කෝච්චි බාලසූරි මහත්තයත් එක්ක අපි මේ කෝච්චියෙන් ගියා විසාවෙලට. යනකොට මම එක තැනක දකින්න අංශභාගය හැදිච්ච කෙනෙක්. එයාගේ අත බොහෝ අමාරුවෙන් ඔසවලා මෙහෙම කොක්කක් තියෙනවා. එහ උඩින් අල්ල ගන්න. ඒ කොක්කේ මෙහෙම අත මේව කරලා මෙහෙම කරලා කොක්කේ එල්ලුවා. එයාට දැනුනේ ඒක ලොකු වික්‍රමාන්විතයක් කළා වගේ. දැන් අපිට මෙහෙම කියන කොක්කෙන් අල්ල ගන්න එක ලොකු දෙයක් දැනෙන්නේ. මොකද හේතුව එයාට බෑ. මේ අත ඔසවන්න බැරි නිසා අරක ඔසව ගන්න බොහෝ අමාරුයි. මේ කොක්කේ එල්ල ගත්ත එකත් ලොකු ජයග්‍රහණයක්. අන්ද මිනිස්සෙක්ගෙන් ඇහුවාම මම දවසක් ඔයාගේ ජීවිතේ අමතක නොවන සිද්ධිය මොකද්ද කියලා එයා කියනවා. තනියෙන් කොළඹ ගිහිල්ලා ආපු දවස. ඔබට තනියෙන් කොළඹ ගිහිල්ලා ආපු දවස අමතක නොවන සිද්ධියක් නෙවෙයිනේ. එයාගේ ලොකු ජයග්‍රහණයක් ඒක. දැන් සනපෙරණ කෙනෙක් හැදෙයට බස් එක හොයාගෙන ගිහිල්ලා නැවත ආපු එක. ඒ වගේ අපිට හැමතිස්සෙම අගයක් දැනෙන්නේ අමාරුවෙන් අපහසුවෙන් කරන දේවල් සිද්ධි වලදි කියන එක තේරුණා. ඒකේ ඒ අමාරුව හැම තිස්සෙම හැම කෙනෙක්ම යම් ආකාරයක විඳ දරා ගන්න කැමති තත්ත්වයක් තියෙනවා ලෝකේ. මිනිසුන්ට කිව්වොත් එහෙම ඔබේ සියලුම පඩිනැලි ගෙදරට එවන්නම් සංසුන්ව ගෙදරට වෙලා ඉන්න සාමකාමීව කියලා. මාසයක් එක මාසයක් ඔබ ගන්න යටුප සම්පූර්ණයෙන්ම ගෙදරට එවන්නම් ඔබ සාමකාමීව ගෙදරට වෙලා ඉන්න. ඉඳීද? ඉන්නේ නැහැ. බෝතල් ටිකක් සෙට් කරගෙන කොහේ හරි ට්‍රිප් එකක් එහෙම දාගන්නවා. ඈ එහෙම මොකක් හරි ඉන්න බෑ. ඒකට හේතුව හොරි හැදිච්ච බල්ලෙක් ඉන්නේ ඇතුලේ. ඌ නිතරම දුවනවා. ඇයි දුවන්නේ? උන්ගේ ඒක කසන නිසා. ඇයි දුවන්නේ? ප්‍රතිකර්මයක් දන්නේ නැති නිසා. මිනිහා හිතනවා දුවන එක තමයි ප්‍රතිකර්මය කියලා. දැකලා නැද්ද හොරි හැදින බල්ලෝ? මන් දැක්ක මේ මේ මේ කිට්ටු එක මේ බල්ල මෙහෙන් යනවා ඔහෙන් යනවා ආයරවම ගිහලා මෙහෙන් යනවා නාස්ටොප් දුවනවා. මං හිතේ ඕකෙන් තමයි ඉගෙන ගත්තේ එයාගේ ප්‍රතිකර්ම මේක තමයි කියලා. ඒකම හොරි හැදිලා හැදිලා ඉතින් වැඩි වෙලා එයා ඉතින් කටුව කාලා මැරෙනවා ඉතින්. ඒ වගේ මිනිස්සෙක් ළඟ ආවේගයක් හට ගන්නවා. ඒ ආවේගය විකාශනය කිරීමෙන් හෝ හිර කර ගැනීමෙන් හෝ නෙමෙයි මේක තේරුම් කර ගැනීමෙන් විසි ප්‍රතිකාරමයක් ඇති කිරීමෙන් තමයි මේ සාහනය ලබන්න පුළුවන්. මේක විශිෂ්ට ධර්මයක්. විශේෂාකාරයෙන් සිතන්න, විශේෂාකාරයෙන් බලන්න. ධර්මයට කිසිම වචනයක් නැහැ. වචන කියන්නේ සියල්ලක්ම සංකල්ප. වචන කියන්නේ සියල්ලක්ම සංඥා. වචන කියන්නේ නාම රූප. වචන කියන්නේ ආයතන. වචන කියන්නේ විඥාන. වචන කියන්නේ සංකාර. එතකොට පංච උපාදානස්කන්ධය ඔබට ඉක්මවන්න පුළුවන්ද මේ භාෂාවෙන්? පාලනය මෙහාට එන්නේත් විශේෂ ධර්මයක් අහන්නනේ නේද? යාළුවෝ කියන්නේත් ගිහිල්ලා බලන්න අපි ආපු බණක් දන්නේ මේ කියන්නේ අමුතු බණක් කියන්නේ කියලානේ. ඒ නිසායි අමුතු බණ අනිවාර්යෙන් කියන්න ඕන. මාවත් ඕස්ට්‍රේලියාවේ වැඩම කළාම ඒ දන්න අය තමන්ගේ පළාත්වලට ගෙන්නුවේ මාව කවුරුත් එන්න මේ අපි අහලා තියෙන බණක් නෙමෙයි වෙනම බණක් ඒක කියන්නේ කියලා. ඉතින් ඈත්තන්ට මම ඉතින් අහනවා අහලා වුණාට පස්සේ ඕගොල්ලෝගේ අර කියපු දේ හරිද? ඔව් හරි. අපි අහලා දෙන්නේ නැහැ. හැබැයි මේක අහගෙන අහගෙන අහගෙන අහගෙන යද්දි ටික කාලයක් යනකොට ඔබේ සංවර්ධනය අමෝතුම විදියට සංවර්ධනය වෙනවා. විශිෂ්ට ආකාරයෙන් Tamanට පුළුවන්කම තියෙනවා. පුබ්බේ අනනොස්සුතේ සුධම්මේසු අහලා නැති බණ. ඒක ධම්මචක්කපවත්තන සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ පැහැදිලි කරා. පුබ්බේ අනනොස්සුතේ සුධම්මේසු අහලා නැහැ. දැකලා නැහැ. හඳුනගෙන නැහැ. වෙනස්ම ධර්මයක්. බුදුරජාණන් වහන්සේ මේ ඉන්ද්‍රිය සාපේක්ෂිත නොවු වෙනස්ම ධර්මයක් ලෝක දේශනා කරේ. අන්ත දෙකක් ප්‍රධාන වශයෙන් පෙන්නවා. අන්ත දෙකෙන් ඉවත් වුණාට පස්සේ ඊළඟ අන්තේ මොකද්ද? ඈ? ඔව් ඊළඟ අන්තයක් නැහැ. ලෝකේ තියෙන අන්ත දෙකයි. අන්ත දෙක අත්හැරියාම මධ්‍යම ප්‍රතිපදාව කියලා එකක් නැහැ. ඒක තමයි මධ්‍යම ප්‍රතිපදාව. හරි වචනනේ කියන්නේ හාමුදුරුවෝ මධ්‍යම ප්‍රතිපදාව කියලා ගන්න නැහැ කියනවලු. ඒක තමයි මධ්‍යම ප්‍රතිපදාව කියනවා. මේවා හරි අපබ්‍රංශ වචන වලින් හොයන්න ගියොත් මේක රසය අහුල ගන්න බෑ. මට පිස්ස කියලා අයින් වෙයි. හැබැයි මේ වචන වලින් තොරව මේ වචන බිඳලා සායනාස දේශනා කරන මේ අපූර්ව මිහිරි තැන ඒ නිවන් පුරය ඔබ බොහොම සංයමයෙන් තේරුම් ගත්තොත් හොඳයි. දවසක් මොටෝ සයිකල් යන මිනිස්සෙක් හිටියා. එයා හොඳට සතිය පුරුදු කරන කෙනෙක්. මේ මේ පැත්තේ හිටියේ කැලණියේ පැත්තේ හරියට කැපවීමක් කරන මිනිස්සෙක් කියලා මට පෙනුණා. භාවනා කිරීම සඳහා ඔය සතිය එහෙම වඩා ගන්න මුදුම දුකක් විඳින මිනිස්සෙක් නිවන් දකින්න. ඒ මිනිස්සය කියනවා හාමුදුරනේ මම මොටෝ සයිකලේ යනකොට මම යන්නේ මොටෝ සයිකලේ යන සිහියෙන් විතරයි. මම එච්චර සිහිය දිනු කරලා තියෙන්නේ. දැන් ඔබ වාහනේ යද්දී ප්‍රදවගෙන හරි යද්දී වාහනේ යන සිහියම නෙමෙයිනේ, බස් එකේ යද්දී බස් එකේ යන සිහියම නෙමෙයිනේ, වෙන වෙන සිහියවල වලනේ යන්නේ. නමුත් මේ මිනිස්සය හොඳ සිහියක් පුරුදු කරලා තියෙන මොකන්ද? මොටෝ සයිකලේ පැදගෙන යද්දී මොටෝ සයිකලේ යන සිහියෙන්ම යන්න ඕනේ කියලා. ඉතින් මම මෙතුමන්ට දෙන්න උත්තරය තමයි මට මන් දිහා අවඥාණයෙන් බැලුවොත් අවඥාවෙන් බලයි, බුද්ධිමත් ලෙස බැලුවොත් බුද්ධිමත් ලෙස බලයි. ඒක එයාගේ බුද්ධිමේ පරිමාව ප්‍රමාණය අනුව තීරණය කරයි. නමුත් මගේ වචනේ මම කිව්වා මොකද්ද, මං කෝ මහත්තයා මොටෝ සයිකලේ යන සිහියත් අතහැරලා යන්න. ඒ මනුස්සය එතරම් මෙහා මුකුත් වචනයක් කතා කරන්නේ නැතුව ඒ වචනේත් එක්ක නිහඬ වුණා. නිහඬ වෙලා එක දිගට විනාඩි 30ක් හෝ විනාඩි 45ක කාලයක් ඒ කාරණේත් එක්කම ගැඹුරින් ගැඹුරට ඒ කාරණේ කිමුදුනා. අවසාන ප්‍රතිඵලය තමයි සාමිනේ මං අද යන්නේ මොටෝ සයිකලේ යන සිහියත් අතහැරලා. දැසක් මට ඔය ටවුන් එකේදී හම්බෙලා කියන මට ඔබ වහන්සේට දෙන්න දෙයක් නැහැ. ඉතින් මං එදා ඉඳලා ලබන සැනසෙල්ල කියලා නිම කරන්න බෑ කියලා මේ මහා පාරේ ගල් ගොඩේ මේ දන ගහලා වැඳලා මට নমස්කාර කළා. එදා ඉඳලා මම ලබන සුවය. ඇයි? මොටෝ සයිකල් යන සිහියත් අතහැරලා. සතිය දිනු කරන්න නෑන්නේ. සතිය දිනු කරන්න නෙමෙයි සතිය නැති කරන්න යෝන. එවිටයි ඔබ සම්මා සතියටපත් වෙන්නේ. ඔබ හිතාගෙන ඉන්නෝ සතිය කිව්වම සිහිය හැම සිහියක්ම සිහිය කියලා. ඔය පුතඥන ලෞකිකත්වයේ පවතින සිහිය ධර්ම විරෝධී සිහිය. ඔබේ ඔය තියෙන සිහිය අතහැරියොත් පමණයි බුදුහාමුදුරුවෝ පෙන්වූ සිහියට ඔබ ලං වෙන්නේ. දැන් මේ සතිය කියලා පුරුදු කරන්නේ ලෞකිකත්වයේ සතිය. ඉතින් බුදුරජාණන් වහන්සේගේ සතිය වැහෙනවා ඔබේ පුතඥන සතිය කියන එක ඔබ වඩ아가ගෙන යනවා. මේ කරුණු කටපාඩමින් නොකියන නිසා මතකේ නොකියන නිසා සජීවීවම විවෘතවම පැහැදිලිවම සැකසහිත දෙයක් තියෙනවා නම් ඕනම දෙයක් විචාරලා අහගන්න පුළුවන්. වගකීමක් ඇතුව වොරන්ටියක් ඇතුව බහන බණක් මේක. ගැරන්ටියක් ඇතුව වොරන්ටියක් ඇතුව අහන බණක් මේක. වෙන තැන්වල වොරන්ටි ගැරන්ටි නැහැ. පොත්වල තියෙන ඒගොල්ලන්ට දෙන්න බෑ ඒක. ඔබ වග කියනවාද මේක? නැහැ, එහෙම නැහැ. පොතේ කියලා තියෙනවා. මම ඒක කිව්වේ. මේක ප්‍රත්‍යක්ෂ වූ ධර්මයනේ. පාලනය කිරීමට උත්සාහ කිරීමෙන් සිදු නොවන පාලනය, පාලනයේ නිදහස් වූ ගල ඔබ තුළ ඇති වේ. වෙලා නැත්තම් එහෙම තේරෙන්නේ නැත්තම් අධ්‍යකල බලන පාලනයේ නිදහස් වෙලා බලන්න. මොන කෙනෙක් අමතක කරගන්න උත්සාහ කරනවා, අමතක කරන්න උත්සාහ කරන දෙසේ මතක් වෙනවා. ඊට පස්සේ අමතක කරගන්න බෑ කියලා කියනවා. අපි කියනවා ඒ අමතක කරන්න දරන උත්සාහය අතහැරලා දාන්න. ටික දවසක් ගියාම කියනවා ඒක තමයි මට පොඩි දවසකින් මතක් වුණේ. ලෝකේ අත්හරින ක්‍රමය, ඉන්ද්‍රියන් අත්හරින ක්‍රමය දැන අත්හරින්න බෑනේ. අනිවාර්යෙන් දැනීම අපි අයින් වෙනවා අත්හැරීම තුල. සංවේදීතාවෙන් අත්හරින්න බෑ. සංවේදීතාවෙන් දුර වෙනවා අත්හැරීම තුල. දැන් වාහනයක් වුණත් එක්කට පස්සේ නේද? දැන් අපි මේක මහත්මයා කිව්වා හම්දුනේ අපි කාලයකට කලින් විකුණපු වාහනේ අපි දැක්ක මේ පස්සේ ආයි තැනකදී මම දැක්කා තියෙනවා. අනේ ඉස්සර වගේ නෙමෙයි ඒක හරි ජරා ජීර්ණ වෙලා හැඩේ මේ වෙනස් කරලා තියෙන්නේ අපි වගේ පාවිච්චි කරලා නැහැ. ඉතින් මට ඒ වෙලාව මතක් වුණා ඔබ වහන්සේ අර කියන කතාව. ඈ දැන් මට මේ වේදනාව ගන්න මට අයිතියක් නැහැ. ඒක ජරා ජීර්ණයට පච්චලා හූරලා තියා ගිනි තියාගෙන හිටියත් අපිට මේ වේදනාව ගන්න අයිතියක් නැහැ. ඒ වුණාට අපිට ගොඩාක් සේවයක් කරපු වාහනේ, අපි ගොඩාක් ගමන් බිමන් අරගෙන ගිහපු වාහනේ මේ වුණාට දැක්කාම නේ සූරලා මේ කැතේ තියෙනවා කියලා කියන නේද? ඒ වගේ ඒ වේදනාව ගන්න අයිතියක් නැහැ. ඉතින් ඒ නිසා අපි මේ ලෝකේ අපිට අයිති නැති වේදනා ටිකක් අපි මේ ගන්නෙ. අර විකුණපු වාහනේ අපිට අයිති නැති හා සමානවම මේ ලෝකේ තියෙන දේවල් නාම මාත්‍රික අයිතියක් නෙමෙයි අපිට තියෙන්නේ. අපිට අයිති වේදනා නෙමෙයි අපි ගන්නෙ. අපිට අයිති නැති වේදනා. සරල උත්තරයකට එන්න එපා. එන අපි වේගීති දෙයක් ගණන් ගන්න නැතුව ඉන්න ඕන වේදන. එහෙම නෙවෙයි ඔබ ගැඹුරින් මේක හොයාගෙන යන්න, අවබෝධ වෙනතුරු ප්‍රත්‍යක්ෂ වෙනතුරු යන්න. මේ ලංකාවේ අයගේ තියෙන දුර්වලතාවය තමයි ඉක්මනින් නිගමන වලට පත් වෙනවා. තේරුණානේ? අපි කිව්වාම දවසක් මේකට මෙන්න මේ දේශපාලන කණ්ඩායමත් සම්බන්ධ වුණා. සම්බන්ධ වුණා නම් අනිවාර්යෙන් පොරොන්දු ටිකක් ඉල්ලලා ඇති. ඒවා නැගලා තීෂ්ඨ වෙයි කියලා ගෝ නෑ නෑ, ඒගොල්ලෝ කිසිම පොරොන්දුවක් නැතුවයි ආවේ කියලා අර මාන්දි කිව්වේ. අවසානයේ මොකද වුනේ? අර යට ගහපු ගිවිසු ටික පස්සේ ඔක්කොම ඉෂ්ට කරනවා. දැන් ඔන්න පේනවා. අපි මිනිස්සුන්ට කිව්වට ඔබ පිළිගත්තේ නෑ. වචනයෙන් කිව්වොත් මොනවා හරි ඔහි අමු අමුයින් ඉලිනව කනවා. අපේ මේ මාන්නයක් ගත්තත් එක්ස්පයර් ඩේට් එකවත් බල්ලා ගන්න කට්ටිය නෙමෙයි ලේසි. ඉතින් ඒක අහන්න දෙයක් නැහැ. විමසු බුද්ධියකින් දොරව තියෙන දෙයක්. ඒ නිසා එහෙම බාහිර ඒ ක්‍රමයේ වෙනස් කරලා බුද්ධිමත් ආකාරයෙන් ගමන් කරන්න අපි සූදානම් වෙන්න ඕන. ස්වාමීන් වහන්සේ මොනතරම් බුද්ධිමත් වුණත්, ස්වාමීන් වහන්සේ මොනතරම් නිවැරදිව ඒක දේශනා කරත්, ඇත්තෙම ඔබ ඔබේ අවධානයෙන් ඔබ ඉන්න ඕන. ගුරුන්ටත් අකුරු වැරදිලා තිබුණා නේද? ඒ නිසා ඔබ අවදීන් ඉන්න ඕන. ඒ කියන්නේ ඔබේ මතය තුළ ඔබට ඉන්න කියන එක නෙමෙයි එකින් අදහස් කරන්නේ. ඔබ අවදීන් සිටිය යුතුයි. නිරන්තරයෙන්ම රසඥතාවය ඇති පුජ්‍යලයක හේතු, රසවින්දනයක් ඇති පුජ්‍යලයක හේතු. එවිට ඔබට මේ තමන්ගේ නුවණට, තමන්ගේ ආත්මයට එහි තියෙන යථාර්ථය තේරෙනවා. මෙතෙක් වෙලා මා කිසිදු වචනයක් කතා නොකළේ මයි. කතා නොකළේ මයි. මෙතෙක් වෙලා කිසිදු වචනයක් මා කතා නොකළේ මයි. කතා කරේම නැත. ඒ වචන කිසිවක් තුල ධර්මය නැත. ධර්මයේ ඇත්තේ ඒ වචන සම්පින්ඩණය කරගන්නා වූ තැන. ඒ සම්පින්ඩණය වූ තැන වචන නැතෙහි සාරය පමණක් ඉතිරිව ඇත. දැන් කසාය ගන්නවා. දඬු කැබලේ හෝම තීන්දේක තම්බල එකේ තියෙන සාරය ගන්නවා. දොල ගන්නවා. පොල් කිරි ටික ගන්නවා. නේද? මේ පොල් රොඩු ටික අපි විතර දාලා සාරය හිගන්නේ. ඒ වගේ මේ වචන කියන්නේ දඬු කැලේ ටික. මේක හරියට තම්බන්න. තැම්බුවහම ඔබට සාරය එනවා. සාරයට අපි කියන්නේ දඬු කැලේ කියලා. අපි බොනකොට බොන්නේ මේක පාවට්ටා. මේ තියෙන්නේ මේ වැල්මි. මේ තියෙන්නේ මේ නිදි කුම්බා මුල් කියලා බොන්නේ. අපි කසාය කියලා බොන්නේ. එතකොට ඒවා නිසියාකාරයෙන් එකතු වුණු තැන, වට්ටෝරු සැකසුණු තැන වෙනෝම ඖෂධීය ගුණයක් නිර්මාණය කරනවා. එහෙම නැතුව ඒක නිර්මාණය වෙන්නේ නැහැ. ඒ වගේ තමයි පින්නතුනේ. මේ ධර්මයේ අපි හකුලවා ගන්න තැන, සම්පින්නණය කරන ගන්න තැන, මේ වචන අභිභව පවතිනා වූ ලස්සන සොඳුරු තැනක් වෙනවා. ඒක අපේ සංඥා නිරෝධයට, විඥානයේ නිරෝධයට, සලායතනවල නිරෝධයට, පස්ස නිරෝධයට හේතු වෙනවා. නාම රූපයන්ගේ නිරෝධයට, ඉන්ද්‍රියන්ගේ නිරෝධයට හේතු වෙනවා. ඒ අමාසෝය ලබන්න, ඒ අමාසෝය වෙදින්න, ඒ අමාදහර තුල ඔබ ජීවත් වන්න, ඔබේ වැඩ කටයුතු කර ගනිමින් පවතුමින් හැම මොහොතකම මේ ධර්මයේ උදාව සමග ඔබට පැවැත්මේ ප්‍රබෝධවත්ව පැවැත්මේ හැකියාව තියෙනවා. ආයුෂ්‍යගත වෙන්න ඕනේ මම මේ විදිහට ඉන්නවනේ, මේ විදිහට විවෘත භාවය තුළ නිදහස් නම් Taman නිදහස්. නිදහස් වෙන්න ඕනේ, නිදහස් වෙන්න කියොත් නිදහස් වෙන්න මම වෙන්නේ නැහැ තමලගේ. නිකන් හිටියොත් කොහොමවත් නිදහසක් නැහැ, ඉන්න විදිහටම ඉඳී. විශේෂයෙන් කල්පනා කරන්න, සිතන්න, බලන්න යන තැන ඔබට ඇති වෙනවා. ධර්මයේ වචනයට ගෙනල්ලා බාල කරලා පැහැදිලි කරන්න බෑ. ඔබත් වචනය තුල මේක තේරුම් ගන්න ගියොත් ඔබටත් ඒක තේරුම් ගන්න බෑ. තේරෙන්නේ නැහැ තමයි. කලක් අහනකොට ඒකට හුරු වෙලා ඒක තේරුම් යන්න පුළුවන්කම තියෙනවා. කල්යාණ මිත්‍රත්වය, පුළුවන්තරන් සද්ධර්මය, පුළුවන්තරන් යෝනිසෝ මනසිකාරය අවබෝධ වෙන ධර්ම කරුණුත් එක්ක තමන්ගේ ජීවිතය පරිවර්තනය කර ගැනීම කියන මෙන්න මේ කරුණු තුන සම්පූර්ණ හතර සම්පූර්ණ වෙන තැන ඔබේ අධ්‍යාත්මය නොසිතු මායිමකට ස්ථාවරයකට කැඳවාගෙන ආවේ. ඒ ඔබ ලැබිය යුතුමයි මනුෂ්‍යත්වයක් ලැබුව ඔබ. නැත්තම් ඔබට සංසාරේ පෝසත් තැනක් හම්බ වෙන්නේ නැති වෙන්න පුළුවන්. අපායෙන් නියත වශයෙන් වළකින්න නැතුව ඉන්නවයි කියලා කියන්න බෑ. පොඩි දුරවල ගමන් තිබුණොත් බලු පැටියෙක් වෙයි, බැලු පැටියෙක් වෙයි. නේද? ජීවිතෙත් බල්ලුත් එක්කම නිසා, ඒක නිසා හේව වෙන්න පුළුවන්. මොනතරම් අපි ගෙවල් වල දැකලා තියෙන හොඳටම හැසිරීම අනුව පේනවා මේ තාත්තා ඇවිල්ලා ඉන්නේ. පත්‍රය ගෙනලා තාත්තගෙම පුටුවේ වෙලා පාටින්න. පත්‍රය අනිවාර්යෙන් අරගෙන ඇවිල්ලා තියාගෙන ඉන්න ඕලු. සමහර බල්ලෙක් බල්ලෝ. ඒ වගේම අනිත් පුටුවක් තිබ්බට ඒ පුටුවේ වාඩි වෙන්නේ නැහැලු. ඒ යා වාඩි තාත්තා වාඩි වෙච්ච ඒ පුටුවෙම තමයි යාට වාඩි වෙන්නේ. ඉතින් යාට සීට් එක ගන්න ඕන, වෙන එක තැනක හදලා දුන්නා ඒකේ වාඩි වෙන්න පුළුවන්. එහෙම වාඩි වෙන්නේ නැහැ. තවගේ දැසි වහුපටියෙන් දාලා තිබ්බ දැක්කද? ගේ ඇතුළට ඇවිල්ලා ගේට අර තාත්තා නිදා ගන්න ඇඳේම වහුපටිය කොට්ටේට ඔලුවට තියාගෙන නිදා ගන්නවා. හැමදාම කුසියේ පැත්තෙන් ඇඳට ගිහලා වහුපටිය ඇඳේ ඉඳී. සාරික පුරුදු වෙන්න පුළුවන්. නැත්නම් ඉතින් ඒ ඇඳ හොයාගෙන ඉන්න වරු පෙටි කැල කාමරේට ඇඳි මුති කතාව. එයායි දන්නා මේක මගේ ඇඳ. දැන් ශරීරය වෙනස් වුණාට උඹලා මගේ ඇඳ ගන්න දහදන්නේ. මේක මගේ ඇඳ කියලා නේද? සාමින් වහන්සේලා ගොඩාය පෙරේත වෙච්ච අය. බලුකොප්ප වෙච්ච අය ඩාකින්නෝ. ඒ අධිමානීය වර්ධනය වෙන්නේ ඩයි. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වන්දනා මාන අරමයේ යන උද්දච්චකම ඕව යන්න පුළුවන්. හරි ප්‍රවේසම් වෙන්න ඕන කට්ටිය. තව පොඩ්ඩක් ඔය නිල තලයක් අරගන්න එකක් ඔය සමාජේ නේ තිබ්බහම ඒත් එහෙමයි. උද්දච්චකම් වැඩි වෙන උද්දතෙන්. නමුත් අවබෝධයේ තියෙන කෙනා නෑ. ඒ කියන්නේ හීනමානයක් ඇති කරගන්න කියන එක නෙමෙයි. උද්දච්ච කෙනෙක් නැතුව නිවැරදි පෞරුෂමානයක ඉන්න. අනවශ්‍ය උද්දච්චකමක් නැතුව නිවැරදි පෞරුෂමානයක ඉන්න. හීනමානයට වැටෙන්න එපයි කියලා කියන දැන් පේනවද? ආනන්ද හැමදෙරගේම හීනමානයක් තියෙනවා නෑ නේද? අපි කාටද බය? අපිට කවුද බය කියලා ඉන්නව මැදිස්ත තැනක. ඈ අපි හීනමානයකට එන්නේපා. ඔබ කිසිවිටක ගුරුවරයෙක් නොවන්න, ශිෂ්‍යයෙක් නොවන්න, හැම විටම ඔබ ගුරුවරයෙක් වන්න, ඔබ ශිෂ්‍යයෙක් වන්න. ඒ දෙකම නම් ඉෂ්ට කරන්න අමාරුයි නේ. ඒ දෙකම පුළුවන් ඉෂ්ට කරන්න. ඒ කිසිවක් අල්ලා නොගැනීමෙන්, උපාදානය නොකිරීමෙන් ගුරුවරයෙක් නොවීම තන, ශිෂ්‍යයෙක් නොවීම තන අපිට එතන ප්‍රායෝගික කරන්න පුළුවන්. ඒ නිසා මම සෑම විටම ශිෂ්‍යයෙක්, සෑම විටම ගුරුවරයෙක්. ඒ දෙන්න එකට ඉන්න ඕන. එක්කෙනෙක් බවට පත් වෙන්න ඕන. මා කිසි විටක ගුරුවරයෙක් නෙවෙයි, මා කිසි විටක ශිෂ්‍යයෙක් නොවේ. දැන් කොහොමද ඉලක්කම? මොකද්ද උත්තරේ එන්නේ? ඇත්තම ධර්මය ගැන වචනයකින් කියා පාන්න බෑ. වචනයකින් යන්නේ පින්නතුනි සංඥාවක්නේ. ඔබේ සංඥාව හඳ ගන්න ඕන, දරා ගන්න ඕන, විඳින්න ඕන. විඳින තැන රස වින්දනයක් තමයි ඔබගේ උත්තරයට බවටපත් වෙන්නේ. ඒ විදිහ මම මොන වචනයක් දේශනා කළා? ඔව් නෑ, එහෙම නෙමෙයි, මෙහෙමයි, මෙහෙම නෙමෙයි, එහෙමයි, හරමයි, මෙහෙමයි. කොහොම කීවත්, කොහොම දේශනා කළත් මොකද්ද ඒ? ඔබ සංඥා උපාදානය කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ සංඥාව ඔස්සේ ධනවන දේ ඔබ අල්ලා ගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා ධර්මයට වචන නැති වග හොඳින් තේරුම් අරගන්න. ධර්මයට වචන නැත. අන්න එතනින් අත්හරින්න. ඔබට නොනත් පාලනය වෙයි, මහත්යත් පාලනය වෙයි, ඔබට ඔබවත් පාලනය වෙයි, මුළු ලෝකෙම පාලනය වෙයි ඔබ ළඟ. ලෝකේ නොපවතින දහමක් නිසා, ජනප්‍රිය නොවු දහමක් නිසා, පෙර නොයසු දහමක් නිසා, පවතින දෙයට වෙනස් වූ දහමක් නිසා මේක විකෘතියක්. මේ විකෘතියට ඔබපත් වෙන්න වහා සැනසීමට ඔබපත් වෙයි. එහෙනම් අපි හැමදාම දරුවන් සල්ව ප්‍රාර්ථනා කරනවා.